Buddhang Buddhang Buddhang Vande Dhammang Dhammang Dhammang Vande Sanghang Sanghang Sanghang Vande Buddhang Dhammang Sanghang Vande බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා හොඳයි පින්තුනි පංචශීල සමාදන් වීමට නමස්කාරය කියන්න. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ते बुद्धं शरणं गच्छामि ဒုတိယံ ते ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ ते සංඝං शरणं गच्छामि සතියං ති බුද්ධං සරණං ගච්ඡාමි සතියං ති ධම්මං සරණං ගච්ඡාමි සතියං ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ අන්තා කතමේ චත්තාරෝ සක්කායන්තෝ සක්කාය සමුදයන්තෝ සක්කාය නිරෝධන්තෝ සක්කාය නිරෝධ ගාමිනී පටිපදන්තෝ ති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේ ධර්ම දේශනාවට සහභාගී වෙලා ඔබට ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු නිරාකරණය කරගෙන මේ ධර්ම මාර්ගය වඩාත්ම අවබෝධයට පත් කරගෙන ඒ තුළින් තමන්ගේ ජීවිතය ධර්මයෙන් සකසා ගන්නට උපකාරයක් ලබා ගන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව ආරම්භයේදීම අප විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කළ යුතුයි, ගෞරව කළ යුතුයි මේ ධර්මය අපට ලැබුණු ඒ ආචාර්යෝපාද්‍යයන් ස්වාමීන් වහන්සේලා, ධර්මදේශකයන් වහන්සේලාගෙන් අපට ලැබුණු කාරුණික අනුග්‍රහය, ඒ උපදේශ ආදිය මතයි අප ජීවිතයේ ධර්මයේ ඉගෙන කියාගෙන ප්‍රගුණ කරන්නට හුරු වුණේ. ඉතින් ඒ හැම දිනාටමත් මේ ධර්මයේ සුරක්ෂිත කරපු සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත්, අපට ජීවිතයේ මෙහෙවීම උපස්ථාන කර උදව් කළ ආදරණීය දෙමව්පියන්, ඒ වගේම සසරගත ඥාතීන්, ඒ හැමදෙනාම ගෞරවයෙන් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින්, ඒ වගේම මේ සංසාර ගමනේදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලාට, ආර්ය උතුමන්ට අපගේ කාය ආදී ද්වාරත්‍රයෙන් කිසියම් වරදක් සිදු වෙලා තියෙනවා නම් ඒ සියලටම සමාව අයදමින් අප ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් මේ පින්තුනොත් ධර්මය ගැන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අඛණ්ඩව තමන්ගේ සිහිය පවත්වාගෙන මේ තුළ කාලය ගත කරන්නට උත්සාහ ගන්නට. භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්මයේ ඉලක්ක කළේ අපේ තියෙන මානසික දුක් පීඩා දුරු කරලන්නට, විශේෂයෙන්ම ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් දුරු කරලන්නට, අපේ ආධ්‍යාත්මික සුවය ඉහළම මට්ටමට පත් කරගෙන මේ සසර දුකෙන් නිදහස් වන්නටයි උන්වහන්සේ මාර්ගය පෙන්වා දුන්නේ. ඉතින් ඒ ධර්ම මාර්ගයේ ප්‍රධාන ගුණාංග දෙකක් උන්වහන්සේ දේශනා කළා. එකතකින් මෛත්‍රියත්, අනිත් අතින් සතිපට්ඨානයත් දිනු කිරීමයි ඒ ධර්ම මාර්ගයේ මූලික ඉලක්කය වුණයි ඉලක්කය වෙලා තිබේ. ඉතින් ඔබ අපත් මේ කාලය පුරාම ඉතාම මෛත්‍රී සහගතව ඔබට පේන යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ දේ පිළිබඳව මෛත්‍රියෙන් කාලය ගත කරන්න. ඔබේ කනට යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව ශබ්දයක් ඇහෙනවා නම් ඒ පිළිබඳව මෛත්‍රී සහගතව කාලය ගත කරන්න. ඔබේ සිතට කිසියම් පුද්ගලයෙක් දෙයක් ගැන සිතුවිල්ලක් එනවා නම් ඒ හැම දෙයක් ගැනමත් මෛත්‍රී සහගතව මේ කාලය පුරාම කටයුතු කරන්න උත්සාහ ගන්න. එහෙම වුණොත් සැබෑ ලෙසම අපට මෙය විමුක්තායතනය කරගන්නට පුළුවන්කම තියෙනවා. අනිත් අතින් තමන්ගේ කය සිත ගැන නිතර අවධානයෙන් ඉන්න, සතිමත්ව ඉන්න. විශේෂයෙන්ම තමන්ගේ සිතට අරමුණක් එනකොටම ඒ අරමුණ පිළිබඳව හොඳ අවධානයෙන් මේ කාලය පුරා වාසය කරන්න උත්සාහ ගන්නට. ඒ වගේමයි තමන්ට ඇසට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් ඇහෙනවා නම්, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, ශරීරයට පහසක්, සිතට අරමුණක්, මේ කිසියම් අරමුණක් එනවා නම් ඔබ ඒක හඳුනා ගන්න අවස්ථාවේදී ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච තැනක ඔබ මේ හැම දෙයක්ම මන ආයතනය ඔස්සේ මනෝවිඤ්ඤාණය වශයෙන් මේක තේරුම් ගන්න කියන අවබෝධයෙන් ඔබ ඉන්නටත් උත්සාහ කරන්නට. රූප සියල්ලක්ම නිරුද්ධ වෙච්ච ලෝකෙකයි මේ අපි මන ආයතනයෙන් කටයුතු කරන්නේ. මනෝ විඥාන ඇසුරු කරමින් අපි මේ ඉන්නේ කියන අවධානයෙන් අවබෝධයෙන් මේ කාලය පුරාම වාසය කරන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ කාතකින් අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න. අනිත් අතින් පරලොව දුගතිගාමී නොවේ සසර ගමනේ සුවපත් ඉදිරියට යන්නට ධර්ම දේශනා කළා. යතර විශේෂයෙන්ම මේ සංසාර ගමන සම්පූර්ණම නිමාටපත් කළා. සංසාර චක්‍රයෙන් නිදහසන ආකාරයට ධර්ම දේශනා කළා. ව්‍යංගපඤ්ඤාදී සූත්‍ර දෙස බලන විට අපට පැහැදිලිවම පේනවා උන්වහන්සේ ඊටාම පැහැදිලි මාර්ගයක් දේශනා කළා මේ ජීවිතය සඵල කරගන්න අප කුමක්ද කරන්නට ඕනි කියලා. එහිදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා මේ කරුණු හතරකින් දියුණුවක් තමයි අපේ මෙලව ජීවිතය සාර්ථක වන්නේ. උත්සාහයෙන් අධ්‍යාපනය ලැබීම, දැහැමිව රැකී ආරක්ෂා කිරීම. ඒ උපයන ධනය ආරක්ෂක සම්පදා කියපු විදිහට ආරක්ෂා කිරීම, සුරක්ෂිත කිරීම. යහපත් මිතුරන්ගේ මෙලොව පරලොව වැඩදන්න යහපත් මිතුරන්ගේ ඇසුර සහ තමා උපයපු ධනය නිසි පරිදි වියදම් කිරීම. ආදායමට සරිලනසේ වියදම් කිරීම සමජීවිකතා. මෙන්න මේ කරුණු හතර අපේ මෙලව ජීවිතය සඵල කරගන්නට හේතු වන කරුණු වශයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් හැම දිනෙකම කැමති අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන්, සමාජ ජීවිතයෙන් වඩාත්ම සාර්ථක වෙන්නට කැමති. මේ සඳහා භාගතුන් වහන්සේ දේශනා කරපු අවවාද රැසක් අපට දේශනා තුළ දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මංගල සූත්‍රය, වැග්ගපජ්ජ සූත්‍රය, සිංහාල සූත්‍රය මේ වගේ සූත්‍රවලින් අපට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් කොහොමද මේ ජීවිතයේ තියෙන කරදර කම්කටොළු අඩු කරගෙන වඩාම ජීවිතය සාර්ථක කරගන්නේ කියන මාවත උන්වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළ තියෙනවා. මෙහිදී ප්‍රධාන සාධකයක් වන අපි ඇසුරු කරන යහළු මිත්‍රාගේ දියණියගේ ස්වභාවය. අපේ ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ අපේ ආශ්‍රය, අපි කවුද ඇසුරු කරන්නේ කියන කාරණය. මෙහිදී තමා ගුණ දහමින් දිනුවෙන්න තමාට හොඳ මිතුරන් සමීප වෙනවා. තමන් ගුණ දහමින් පිරිහෙන්න තමන්ට මුණ ගැහෙන ඇත් ඒ වගේම මට්ටමේ ඇවෙන්නේ. ඉතින් අපි ඇත්තටම ජීවිතය සාර්ථක කරගන්න කැමති නම් වඩ වඩාත්ම දහමට නැඹුරු වෙන ගමන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් විසින් තව තවත් ධර්ම ශ්‍රවණය කළා අපේ ජීවිතය ලස්සන කරගන්නට, ආලෝකවත් කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. මේ ජීවිතය සඵල කරගන්නා වගේම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ලෝකයේ ඉපදුණු සත්‍යයන්ට විශේෂයෙන් සුගතියක් ලැබපු සත්‍යයන් හැටියට අපේ ජීවිතයේ අභියස තියෙන අභියෝග මොනවාද කියලා. එහෙදී උන්වහන්සේ කාරණා තුනක් පැහැදිලි කළා. ජරා, මරණ සහ ජාති කියන මේ කාරණා තුන. ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේයි. උන්වහන්සේගේ ධර්මයේ ලෝකේ බබලන්නේ ඇයි කියන කාරණේ භාගතුන් වහන්සේ අයෝධම සූත්‍රයේදී විස්තර කළා. අපට සාස්තුරවරයෙක් අවශ්‍ය වන්නේ, උන්වහන්සේගේ දහමක් අවශ්‍ය වන්නේ අපේ මහලු වෙන නිසා. හැමදාම අපි මේ වගේ ශරීර සෞඛ්‍යයෙන් ලස්සනට ඉන්නේ ටිකෙන් ටික වියපත් වෙලා ඉතාම දුර්වල මට්ටමට එනවා අපි. මෙන්න මේ දුර්වල මට්ටමට එද්දී අපට පිළිසරණක් වෙන්නේ සැබවින්ම අප පුහුණු කරපු ධර්මය. අනිත් අතින් අපි මරණයටපත් වෙනවා. හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. උපරිම ගත්තොත් වසර 100ක කාලය තුලදී ඔබත් මාත් හැමදෙනාම මේ ලෝකයෙන් නික්මිය යුතුයි. අන්නේ ගමන නිසාත් අපි සම්බම් පහේ ගමනියන් කියපු විදිහට මේ සියල්ලක් අත්හැරලා යන නිසාත් අපට ධර්මයක් අවශ්‍ය වෙනවා. සියල්ලට වඩා භාගතුන් වහන්සේ අවධාරණය කළේ උදේක මහලු වෙන නිසාවත් මැරෙන නිසාවත් පමණක් නෙවෙයි, අපට වඩාත්ම ධර්මයක් අවශ්‍ය වන්නේ අපි නැවත ඉපදෙන නිසා. නැවත ඉපදීමේදී ඒ සපුරාම තීරණ වන්නේ මේ ජීවිත කාලය තුළ කොච්චර අපි ඉහළ මානසික මට්ටමින් හිටියාද කියන කාරණය මත. ජීවත් වෙන කාලයේදී මිනිසියන්ගේ මට්ටමින් පංචශීලිය ආරක්ෂා කරමින්, ශ්‍රද්ධාදී ගුණධම් දිනු කරමින්, මව්පිය උපස්ථාන ආදී යුතුකම් මැනවින් සිදු කරමින් අප ජීවිත ගත කළා නම් අපට යම්කිසි විදියක සැනසීමක් තියෙනවා අපි මිනිසියන්සේ ජීවත් වුණා කියලා. එහි ප්‍රතිඵල ලෙස අපට නැවත සුගතියක්, මිනිසාත්ම භාවයක් ලබන්න පුළුවන්. ඒ වගේම තවත් දුරටත් දිනු කළ දෙවියෙක් වශයෙන් තමන්ගේ හිත දිනු කරන්න පුළුවන් ක්‍රමයක් භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ තමයි සත්වතපද සූත්‍රය ආදී දේශනාවල සඳහන් වෙන ආකාරයට මාතාපෙත්ති බරංජන්තුම් කුලේ ජෙට්ටා පචායිනං සන්නන් සකිල සම්බා සම්පේසුනේය පහයිනං මච්චේර විනේ යුත්තං සච්චං කෝදා බිමුන් අරං කියලා සඳහන් කරනවා. මෞපිය උපස්ථානය, කුලේ වැඩිහිටියන් පෙදීම, ඒ වගේම මසුරු මල දුරු කිරීම, කේලම් කීමෙන් වැළකීම, ද්වේෂය දුරු කිරීම, යහපත් වචන කතා කිරීම, මේ වගේ ලක්ෂණ අපට manussත්වයෙන් ඉහළට ගිහිලා දිව්‍යත්වයට කරා යන්නට හේතු වන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම තවත් ඉදිරියට ගිහිල්ලා අපි මෛත්‍රී භාවනාවෙන් දිනු වෙනවා නම් අපට බ්‍රහ්ම මට්ටමට බ්‍රහ්ම තලයට අපේ මනස සුවා ගන්නට පුළුවන්. භාගතුන් වහන්සේ බොහෝ අවස්ථාල පැහැදිලි කරනවා මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන ආකාරයට අපේ ජීවිත පවත්වා ගන්නට හේතු වන ගුණාංග විස්තර කරනවා. විශේෂයෙන්ම මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන බොහෝ අවස්ථාවල විමසපු ප්‍රශ්නයක් තමයි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නට හේතු වන කරුණ මොනවාද කියන විස්තරය. එහිදී බුදුරජාණන් වහන්සේ සූත්‍ර රාශියක විස්තර කළේ ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව. මෙන්න මේ කරුණ හැකිතාක් දිනු කරගන්න කියලා. ව්‍යගමජ සූත්‍රයේදීත් මේ කරුණ සඳහන් කරනවා. සද්ධා, සීල, ඒ වගේම ත්‍යාග, ප්‍රඥා කියන කරුණු හතරක් විදිහට එතන දක්වනවා. මහා නාම සූත්‍රවල බොහෝ විට සුත සම්පත්තියත්, ශ්‍රුතවත් භාවයත් එක කරුණු පහක් විදිහට දක්වනවා. මෙන්න මේ කරුණු පහෙන් අපි දිනු වෙච්ච පමණට මොනවද? ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, ශ්‍රුතවන්ත භාවය, ඒ වගේම ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මේ කරුණ වලින් අපි දිනු වෙච්ච පමණට අපට යම්කිසි විදියක රැකවරණයක්, ආරක්ෂාවක් තියෙනවා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ජීවිත කාලෙම සතුට වැඩි වෙන ආකාරය ඉතාම පැහැදිලිව දක්වනවා. නිතර අප බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනවා නම්, ධර්මයේ ගුණ සිහිපත් කරනවා නම්, මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරනවා නම්, ඒ වගේම තමා රකින්න සීලය, සීලේ ආනිසංශ, ත්‍යාගවන්ත භාවය, ධර්මඥාන සහිතව ප්‍රඥාවෙන් ජීවත් වෙනවා නම්, මෙන්න මේ කරුණවල ආනිසංශ ලෙස අපට නිරාමිස ප්‍රීතියක් ඉඳගන්නට පුළුවන්. ඒ ප්‍රීතිය නිසාම හිත සමාධිමත් කරගන්නටත් අපට අවස්ථාව තියෙනවා. ඉතින් පින්නතුනි, අපට ජීවිතේ එන කරදර කාමකටොළු රැසකින් නිදහස් වන්නට මේ ධර්ම මාර්ගය අපට බෙහෙවින්ම උපකාරවත් වෙනවා. ඉතින් අප මේ රකින්න දහමෙහි ආනිසංශ මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි, මේ ජීවිත කාලය තුළදීම අපට ආනිසංශ දකින්න පුළුවන් දහමකුයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව, අකාලික බව. මේ කරන හැම දෙයින්ම අපට අප සුගතියක් ලබාගෙන තියෙනවාද කියලා අපටම කලින්ම අප ගැන පරීක්ෂා කර බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඔබ අප කල්පනා කළ බැරි උතුයි දවසකට තමා වැඩිපුර තමන්ට සිහිවන කාරණා මොනවද කියන එක. ඔබේ ගෙදර දොරේ කටයුතු නම්, දේපල, ධනය, රැකියාව, දරුවන් ආදී කරුණු නම් අපි පින්කම් කළත් ඇතැමිට අපට සහතිකයක් වෙන්න බෑ, අපි අනිවාර්යෙන් සුගතිගාමී වෙනවා කියලා. නමුත් ඒ කටයුතුත් අපි මනවින් යුතුයකම් කරන අතරේදී ඊට වඩා ඉහළ තලයක අපේ ආධ්‍යාත්මික ඉලක්කයක් අපි රඳවාගෙන තියෙනවා නම්, දවසට වැඩිපුර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වෙනවා නම්, තමාරකින සීලය ගැන නිතර ආවර්ජන කරනවා නම්, ඒ වගේම තමන් දීපු දානයන් ගැන නිතර සිහිපත් වෙනවා නම්, ධර්ම කරුණු මෙනෙහි කරනවා නම්, සාකච්ඡා කරනවා නම්, ප්‍රඥාව දිනුන ආකාරයට සමථ විදර්ශනා වඩමින් සතිපට්ඨාන තුළ වාසය කරනවා නම්, මෙන්න මේ කරුණු පහ සඳහා තමන්ගේ ජීවිතේ වැඩි ඉඩකඩක් වෙන් වෙලා තියෙනවා නම්, දෛනික ජීවිතයේ වැඩිපුර තමන්ට සතුට ලැබෙන්නේ මේ කරුණු පහෙන් කියලා තමන්ට විශ්වාසනීයත්වයක් තියෙනවා නම්, මෙන්න මේක අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියන බවට අපට තියෙන සහතිකය. මෙවැනි මානසිකත්වයක අපි හිටියොතින් භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා, මරණාසන්න මොහොතේ අපි කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත්, එපමණක් නෙවෙයි අපි අනතුරකින් මිය ගියත්, ඇතැම් විට අපේ ශරීරයට විශාල හානියක් සිද්ධ වුණත්, අපේ ශරීරය සත්වන් විසින් අනුභව කළත්, අපේ ශරීරය අහිමි වෙනත් සමග මීට වඩා ඉහළ තලයක, ආධ්‍යාත්මික තලයක, සුගතියක මේ මනස පිහිටනවා උද්දංගාමී කියලා සඳහන් කළා. මේ ඉහළට තමන්ගේ ජීවිතය මනසපත් කරගන්නට නම් අපි මේ ධර්ම මාර්ගය අඛණ්ඩව හැසිරෙන්නට ඕන. ඒ නිසා එක පැත්තකින් දානයත් අනිත් පැත්තෙන් ශ්‍රද්ධාවත් සිල්වන්ත භාවයත් ශ්‍රුතවන්ත භාවයත් ප්‍රඥාවත් කියන මේ කරුණු දියුණු කර ලිය හැකිසේ හැකිතාක් දුරට කල්යාණ මිත්‍රත්වයෙන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම මාර්ගය අඛණ්ඩ වීමට උත්සාහ ගන්නට ඕන. විශේෂයෙන්ම ඔබත් මාත් මේ ජීවත් වන්නේ ඉතාම සංකීර්ණ නොයෙක් විදියේ කරදර කම්කටොළු වසංගත රෝග ඒ වගේම යුද වාතාවරණ ස්වාභාවික උපද්‍රව නොයෙක් විදියේ අනතුරු බහුල කාලයකයි අප මේ ජීවත් වෙන්නේ. අන්න එවැනි කාලයක අපේ දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක කරන අතරේදී විශේෂයෙන්ම අපේ සසර ජීවිතය ගැන හැඟීමකින් මේ ලබාගත් හව දුර්ලභ සුගතිය මනුසාත්ම භාවය කිසිසේත් පහළට නොයනසේ නැවත මනුසාත්ම භාවයකට හෝ ඊට වඩා ඉහළ තැනකට යන්නට සියලු වටා පිටාව මානසිකත්වයේ අප සකසාගෙන තිබිය යුතුයි. මේක තමයි අපට තියෙන සැබෑ සුරක්ෂිත භාවයේ රැකවරණය ආරක්ෂාව. ඉතින් විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයේ කිපදිච්ච හැටියට අපට මේ සුරක්ෂිත භාවය ලබා ගන්න බැරි නම් පින්නතුනි ඇත්තටම අපි ඉතාම අභාග්‍ය සම්පන්නයි. ඉතාම පැහැදිලි ගමන් මාර්ගයක් බුදුහාමර අපට දේශනා කළ තියෙනවා. අපේ ජීවිතවලින් බරපතල අඩුපාඩු සිදු වෙලා නැත්නම් විශේෂයෙන්ම ආනන්තරීය කර්ම වැනි බරපතල අකුසල කර්ම අපේ ජීවිතවලින් සිදු වෙලා නැත්නම් අපි ඕනෑම කෙනෙකුට සුගතිගාමී වෙන අවස්ථාවක් තියෙනවා. අපි තව ජීවත් වෙන එක දවසක් වෙන්න පුළුවන්, එක වරුවක් වෙන්න පුළුවන්, එක විනාඩි 5ක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ විනාඩි 5 තුළදී අපට සුගතිගාමී වෙන්න සියලුම අනුශාසනා බුදුදහම තුල අන්තර්ගත වෙනවා. පින්න තුනහලක මට්ට කොණ්ඩලී පිළිබඳව ඔහු ජීවිතේ ලොකු කුසලයක් කරපු කෙනෙක් නෙවෙයි. වැඩි දෙයක් තබා බුදුරජාණන් වහන්සේ දෙසට ඔහුට හැරෙන්නටවත් හැකියාවක් තිබුණේ නැහැ. අර බිත්තියට වැදුණු බුදුරජාණන් වහන්සේගේ ඡායාව සිහිපත් කළා. ඒක දැකලම සිත පහන් කරගෙන ඔහු සුගතිගාමී වුණා. ඒ වගේම චත්තමානමක බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගරත්නයේ ගුණ කියන අර චත්තමානමක ගාථා තුන ප්‍රකාශ කරමින් සිටියදී ඔහු සුගතිගාමී වුණා. ඉතින් අපට මේ ශ්‍රද්ධා සම්පත්තිය සුගතිගාමී වෙන්නට ප්‍රධානතම සාධකයක් බවටපත් වෙනවා. එතැමිට අබෞද්ධ කෙනෙකුට ඕන් රකින සීලය, පංචශීලය, මෞපිය උපස්ථානය, මෛත්‍රී භාවනාව මේ වගේ කුසලයක් වලින් ඔවුන්ට සුගතිගාමී වෙන්නට අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ ඇසුරු කරන යහළු මිත්‍රාදීන් ඔවුන් බෞද්ධයන් විය යුතුම නැහැ ඔවුන්ටත් මේ ගුණ දහම් කියලා දෙන්නට. ඔවුන් හැකිතාක් දුරට පංචශීලය ආරක්ෂා කරන්නට ඔවුන් උනන්දු කරවන්න. ඔවුන් ලවා පරිත්‍යාග ශීලීත්වය දිනු කරවන්න. අම්මලට තාත්තලට දෑතින් උපස්ථාන කරන්න ඔවුන්ට අනුශාසනා කරන්න. ටිකක් හරි තමන්ගේ හිත මෛත්‍රී භාවනාව, අනිත්‍ය සංඥා වගේ කමඨහනකට යොමු කරන්නට ඔහුට උපකාරයක් කරන්න පුළුවන් නම් ඔබ සැබවින්ම මෙයට කරන ලොකෝම උපකාරයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ ජීවිතයේ සුගතිගාමී වීම සඳහා කටයුතු කරන අතරේදී විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තියෙන බුද්ධෝත්පාද කාලයකදී අපට ලබා ගත හැකි ඉහළම ආනිසංසය බවට පත්වන්නේ මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වීමේ මාවත. ඒ සඳහා කම්මසකට සම්මාදිට්ඨිය පමණක් ප්‍රමාණවත් නැහැ. එෙහිදී අපට චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කිසියම් අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මෙතෙන්දී තමයි දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳව අපට දැනුමක් අවශ්‍ය වන්නේ. මේ සඳහා අපේ සුගතිගාමී මාර්ගයේ කලක් අඛණ්ඩව ඉන්නවා නම්, කල්යාණ මිත්‍රයන් දිගින් දිගටම ගුණධම් සහිත වාසය කරනවා නම්, මේ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ලොකුම ආනිසංසය තමයි සුගතිගාමී වෙන පමණක් නෙවෙයි මේ සංසාර දුකෙන් සපුරාම නිදහස් වන්නට හේතු වන ධර්ම මාර්ගය ඔවුන් වෙතින් අපට අසහා දැනගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය ගැන අපට කිසියම් විදිහ අවබෝධයක් තියෙන්න ඕන. දුක, දුක සමුදය, දුක නිරෝධය, දුක නිරෝධගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය හතර ගැන යම් විදිහක අවබෝධයක් තියෙන්න ඕන. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක නැති කරන්නේ කොහොමද? ඒ නැති කරන මාවත කුමක්ද කියන මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තිබිය යුතුයි. දුක පිළිබඳව බුදුහාඳුරෝ විවිධ අවස්ථාවල කරුණු සඳහන් කළා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් දේශනා කළා. සංකේතේන පංචපාදානස්කන්ධා දුක්ඛ, කෙටියෙන් ගත්තොත් රෝපාදිස්කන්ධ පංචකය නැත්නම් පංචපාදානස්කන්ධයේ දුක පිළිබඳව දේශනා කළා. ඒ කියන්නේ පින්නතුනි අපේ ඇස, කන, නාස ආදී ඉන්ද්‍රිය වලින් කිසියම් අත්දැකීමක් ලබන මුල්ම අවස්ථාව ස්කන්ධ පංචකය හටගන්න මුල්ම අවස්ථාවට කියනවා දුක්ඛ සත්‍ය කියලා. අන්නේ දුක්ඛ සත්‍ය හටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඒ දේ පිළිබඳව අපි නොදැන හිටියොතින් නැවත නව කර්ම විදියට අවිද්‍යාව සහ භව තණ්හා තුළින් ලෝකයක් නිර්මාණය කරගෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී කියන මේ දුක හටගන්නා වූ කාරණා වලින් අපි තෘෂ්ණාවෙන් වාසය කරනවා. එක්කෝ අපි ඇත කියන අන්තයෙන් සාසතන්තයෙන් ඉන්නවා, නැත්නම් නැත කියන උච්ඡේදාන්තයෙන් ඉඳිමින් භවය තුල ඉඳිමින් අපි කර්ම රැස් කරනවා. ඒ තුලින් අපට එකතකින් අපුඤ්ඤාභි සංඛාර වලින් දුර වෙන්න පුළුවන්. නමුත් අපි පුඤ්ඤාභි සංඛාර සිද කරමින් හිටියත්, ආනිඤ්ඤාභි සංඛාර සිද කරමින් හිටියත් තවදුරටත් අපි ඉන්නේ සංසාර චක්‍රයේ. ඒ නිසා අපට ජරා මරණ ආදී දුක් ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. මේක තමයි දුක්ඛ සමුදය කියන්නේ, දුකේ හට ගැනීම කියලා කියන්නේ. යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ අපේ අවිද්‍යා සහගතව හට ගන්නා වූ තෘෂ්ණාව භව තණ්හා විශේෂයෙන් අපි ඇසට රූපයක් පේනකොට මේ බාහිර ලෝකයක් තියෙනවා, සත්‍ය ලෙසම තියෙන ලෝකයකේ මා ඉන්නේ කියන අවධානය අපට හැඟීම ඇති වුණොතින් ඒ තුළින්ම අපි ලෝකයට ආසා කරනවා, නැත්තම් ලෝකයත් එක්ක ගැටෙනවා. මෙන්න මේ තුළින් අපි කර්ම රැස් කරමින් සංසාර චක්‍රය තුළ තවදුරටත් ගමන් කරනවා. ඒ තුළින් අපි එකතකින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට එක කාම ලෝකයට ආසා කරනවා, නැත්තම් රූප ලෝකයට ආසා කරනවා, නැත්තම් අරූප ලෝකයට අපි ආසා කරනවා, නැත්තම් ඒක නැහැ කියන විභවයට නැති බවටත් අපි ආසා කරන වෙලාවල් තියෙනවා. මේ හැමදේම කරන්නේ අපි ලෝකයක් නිර්මාණය කරගෙන අවිද්‍යාවෙන් නිර්මාණය කරගන්න ලෝකයේ තුලයි අපි මේ සියලක්ම ගොඩනගාගන්නේ. මේ අතරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සමුදය නිදහස් වෙන කොහොමද, ලෝක නිරෝධය කියන්නේ මොකද්ද, මේකෙන් නිදහස් වෙන කොහොමද කියන මාවත. යෝතස්සායව අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. මේ ලෝකෙට තියෙන ආශාව සම්පූර්ණයෙන්ම දුරු කිරීම, නැත්තම් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආශාව දුරු කිරීම. ලෝකෙට තියෙන ආශාව දුරු කිරීම කියන්නේ හුදෙක් බාහිර දේවල් බඩමුට්ටු අයින් කිරීම නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තර සිතට නැත්තම් ස්කන්ධ පංචකයට තියෙන ආශාව දුරු කිරීම. නන්දි රාගය නැත්තම් තෘෂ්ණාව නැත්තම් ස්කන්ධ පංචකයට තියෙන ආශාව, මෙන්න මේ දුරු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය විදිහට දේශනා කළේ. අන්නේ නිරෝධය කරන මාවත ලෙස දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධ කරන මාර්ගය ලෙස විවිධ පිරිසට, විවිධ අයට ඔවුන්ගේ මානසිකත්වය අනුව, සසර දිනු කළා වූ ගුණධම් අනුව බුදුරජාණන් වහන්සේ මාර්ගය පැහැදිලි කළා. එක අවස්ථාවකදී දුක් නිරෝධ කරන මාවත ලෙස භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨිය මුලින් යන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඇතැම් අවස්ථාවක සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සඳහන් කරලා තියෙනවා. තවත් අවස්ථාවක සමත විපස්සනා වඩන කියලා දේශනා කරලා තියෙනවා. තවත් අවස්ථාවකදී විදර්ශනා වඩන කියලා තියෙනවා. අනිත්‍ය සංඥා මෙනෙහි කර අනිස්කන්ධ පංචකේ සමුදය වැය, නැත්නම් රූපය, රූපේ හට ගැනීම, රූපේ නිරෝධය, රූපේ ආස්වාදය, ආදීනව නිස්සරණය, මෙන්න මේ සිහි කරන ලෙස එකම මාවතක් ලෙස දේශනා කරලා තියෙනවා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන්තෙක් සුවදායි වාසය කරන්නටත් මේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා භාගතුන් වහන්සේ අනුශාසනා කරනවා. ඇතැම් අවස්ථාවල සතර සතිපට්ඨාන දේශනා කරලා තියෙනවා. තවත් සමහර අවස්ථාවලදී සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග මේ කරුණු දේශනා කරපු අවස්ථා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒ මාර්ගයේ පැනවෙන්නේ තමන්ට මධ්‍යම ප්‍රතිපදාවක් ලැබුණොත්. මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඒ දැනුම ලබන්නට හේතු වන මූලික අඩිතාලම. මොකක්ද අඩිතාලම? ඒ තමයි පටිසම්පාදයේ පිළිබඳ අවබෝධය. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං හෝති. මේ ඇති කල්හි මේ හට ගන්නවා, මේ නැති කල්හි මේ නැති වෙනවා. ඉමස්ස උපාදාය ඉදං උපජ්ජති, ඉමස්ස නිරෝධාය ඉදං නිරුජ්ජති. මෙය හටගත් කල්හි මේ හට ගන්නවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ සිත කය කියන දෙක. වෙනත් විදියකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විස්කන්ධ පංචකයක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ ජීවිතය කොහොමද මේක නිර්මාණය වෙන්නේ? අපි ඇසට රූප දකිනකොට, කනට ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ, දිවට රසය, ශරීරයට පහස, සිතට අරමුණු කියන මෙන්න මේ අභ්‍යන්තර ආයතන 6ට, ඇස ආදී අභ්‍යන්තර ආයතන 6ට, රූප ආදී බාහිර අරමුණු ලක්වීම තුළින් තමයි මේ ලෝකයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ නිර්මාණය වෙන ස්වභාවය බුදුහාමුදුරෝ දේශනා කළා. කොහොමද රූපේ නිර්මාණය වෙන්නේ? කොහොමද වේදනා ස්කන්ධය? කොහොමද සංඥා ස්කන්ධය කියලා මේ ස්කන්ධ පහේ හට ගැනීම දේශනා කළා. එහිදී සඳහන් කරනවා රූපේ හටගන්නේ අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු නිසා රූපේ හටගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට වේදනා, අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, ස්පර්ශ කියන මේ හේතු නිසා වේදනාව හටගෙන වේදනාවත් එතනම නිරුද්ධ වෙනවා. සංඥාව, සංඥාවත් ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙනවා. සංඛාර, ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙනවා. විඥාණය, නාම රූප නිසා හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ හේතු ඇතිකල්ලි මේ හටගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා. එතකොට ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? ඊට කලින් මානසික මට්ටම අනුව නිර්මාණය කළ දීපු ඇසට අනුව තමයි රූපය පේන්නේ. නමුත් අපි හිතන්නේ රූපයට අනුවයි Tamanට පේන්නේ කියලා. නමුත් ඇසයි ප්‍රධාන වන්නේ. ඇසට හේතු වෙන්නේ අපේ අභ්‍යන්තර මානසික ශක්තිය, මානසික ස්වභාවය. මානසික ස්වභාවය අනුව ඇස ආදී මේ ආයතන 6ම එක විට නිර්මාණය වෙනවා. නමුත් එක ආයතනයකට එක අරමුණක් එක විට කෙන්නේ. එතකොට අනිත් ආයතන පහ නිෂ්ක්‍රියවයි තියෙන්නේ. නමුත් හිත ඉතාම වේගවත්, මේ ආයතන ඉතාම වේගවත් ක්‍රියා කරන නිසා අපට පේන්නේ මේ ඉන්ද්‍රිය 6ම එක විට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ඇසට රූපයක් පේනකොට ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා කියලා මේ ස්කන්ධ පංචකයට අදාළ මූලික අවස්ථාව හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ හටගෙන නිරුද්ධ වෙන අවස්ථාව කර්ම විපාක මට්ටමක්. මේ මුල් අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේකට කියනවා විඥාන චර්යා කියලා. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි, කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක කුසල් හෝ අකුසල් කරන අවස්ථාවක් නෙවෙයි. මේක විපාක මට්ටමක් විතරයි. මේ අවස්ථාවේදී විඥානිට කියන්නේ පකති පරිසුද්ධ මිදං විඥානං කියලා. නැත්තම් පබස්සර මිදං භික්ඛවේ චිත්තං කියන මෙන්න මෙතෙන්ට. මේක දුක්ඛ සත්‍ය. මේක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නමුත් මේ නිරුද්ධ වෙච්ච දේ ගැන අපි අනවබෝධය නිසා නැවත නැවත කර්ම වලට යනවා. මේ මුලින්ම හට ගන්න අවස්ථාව ගැන සඳහන් වෙනවා පරිසම්විදා මග්ගේ චර්යානානත් ඥානෙහි විඥාන චර්යාව දිස්තර කරනවා. රූපේසෝ දස්සනත්තාය ආවජන ක්‍රියා වියකක විඥාන චර්යා. රූපේසෝ දස්සනත්තෝ අබිනිරෝපණ විඥාන චර්යා. රූපේසු දස්සනත්තා චක්කු විඥානං විඥාන චර්යා. ඊළඟට සඳහන් කරනවා රූපේසු අබිනිරෝපිතත්තා විපාක මනෝධාතු විඥාන චර්යා. රූපේසු අබිනිරෝපිතත්තා විපාක මනෝ විඥාන ධාතු විඥාන චර්යා කියලා මේ වගේ අවස්ථා කීපයක් විස්තර කරනවා. එකක් තමයි අසාදී ආයතන හට ගන්න අවස්ථාව. ඊට පස්සේ විඥානෙ හට ගන්න අවස්ථාව. ඒ විඥානයේ නිරුද්ධ වුණාට පස්සේ හටගන්න විපාක මනෝ ධාතු අවස්ථාව. ඊළඟට ඒ මනෝ විපාක ධාතුවත් නිරුද්ධ වෙලා විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවකුත් හටගන්නවා. මෙන්න මේ අවස්ථා සියල්ලක්ම සලකන්නේ විපාක අවස්ථාවක්. මේක අලුතෙන් කර්ම කරන අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ අවස්ථාවලදී සඳහන් කරනවා න පංචේ විඥානේහි කේනච ධම්මා පටිවිදානාති. මේ චක්කු විඥාන ආදී මේ විඥාන පහෙන් කිසිදු දෙයක් හඳුනා ගන්න බෑ කියලා අඤ්ඤාතර අබිනිපාත මත්තා. ඒ විතරක් නෙවෙයි පංචන්නං විඥානං සමනන්තරාපි නැතිංච ධම්මා පරිවිජානාති. අර පංච විඥානෙන් නිරුද්ධ වෙච්ච අවස්ථාවේ තියෙන විපාක මනෝධාතුවෙන්වත් සිවක් හඳුනා ගන්න බෑ කියලා. අරමුණට, ඉන්ද්‍රියට අරමුණ පතිත වීම පමණයි වෙන්නේ. මෙන්න මේ නිරුද්ධ වෙච්ච ලෝකේ ගැන අනවබෝධය නිසා අපි නැවත නව කර්ම වලට යනවා. අපි ඒ දැකපු දෙහි ස්වභාවය දන්නේ නැතුව බාහිර රූපය ඇතයි කියලා ගත්තොතින් අපි එතෙන්දී නව කර්ම කරන්නේ. අන්න එතෙන්දී අපි අවිද්‍යාව හා භව තණ්හා තුල ඉඳගෙන නව කර්ම සිදු කරනවා. එතෙන්දී අපි අර ඇසේ ස්වභාවය මනවින් දන්නේ නැති නිසා අපි මේ ලෝකයක් ඇතයි කියලා ලෝකයක් නිර්මාණය කරගන්නවා. මෙන්න මේ පිළිබඳව නිසි අවබෝධයෙන් අපි හිටියොත්, අවධානයෙන් හිටියොත්, උපරිම ලෙස සිහිය පවත්වා ගත්තොතින් කලින් මේ ස්වභාවය අහලා සුතමේ ඥාන ඇති කරගෙන අපට පුළුවන්කම තිබුණොතින් සිහියෙන් නිතර කාලය ගත කරන්න. එහි ප්‍රතිඵල ලෙස අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච ඇසාදී ආයතන රෝපාදී අරමුණු චක්කු විඥානාදී විඥාන චක්කු සම්පස්ය ආදී ස්පර්ශයන් රූප සංඥා රූප සංචේතනාදී සංඥා චේතනා කියන ස්කන්ධ මෙන්න මේ ස්කන්ධ පංචකය අපි ඇතිවීම නැතිවීම නුවණින් බලමින් හිටියොත් අපේ නව කර්මවලදී මේ අවිජ්ජා පත්‍යා සංඛාරා කියන මට්ටමේ මිදිලා අපට දුක නිදහස් වෙන පුළුවන්. මෙහෙම බැලීම දුක නිරෝධය බවට පත් වෙනවා. අන්නේ සඳහා අපි භාවිත කරන මාවත දුක්ඛ නිරෝධගාමිනී පටිපදා වෙනවා. සමථ විදර්ශනා වැඩි වීම, නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩි වීම, සතර සතිපට්ඨානයේ වාසය කිරීම, අරසංගික මාර්ගය, සත්‍ය බොජ්ජංග මේ වගේ කරුණු වඩමින් අර අවබෝධය කරා යන්නට දරන උත්සාහය මාවත ලෙස දුක්ඛ නිරෝධගාමිනී පටිපදාදී සත්‍ය ලෙස හඳුන්වලා තියෙනවා. ඉතින් මේ මාර්ගයේ ඉන්න තරමට පින්නතුනි අපි ටිකෙන් ටික බාහිර රූපෙන් නිදහස් වෙනවා. යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝ නගාදති කියලා කියනවා. මේ අවබෝධයෙන් අපි අඛණ්ඩව ඉන්න උත්සාහ ගත්තොතින් සිහියෙන් නොනින් වාසය කරවතින් අපි බාහිර රූපේ දකිනකොටම දන මේ නිරෝධ වෙච්ච රූපයක් අපි මේ දකින්නේ කියලා. හැබැයි ඒකෙන් රූපයක් නැහැ කියන්නේ නැහැ පින්නතුනි. රූපය ඕනම වෙලාවක තමන්ගේ ඇසට ස්පර්ශ කළේ අවධානය අපිට ගන්නට පුළුවන්. රූපයට ඒ ආයතනය පතිත කරගන්න අපට පුළුවන්. ඇසට ඒ ආයතනය පතිත කරගන්න පුළුවන්. නමුත් අපි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නෙ නිතරම නිරුද්ධ වෙච්ච රූපයක් කියලා අපි දකින්නට ඕන. මෙන්න මෙහෙම දැක්වෙතින් අපට පඨවි ආදී මේ රූපස්කන්ධයෙන් නිදහස් වෙන්නට පුළුවන්. එපමණක් නෙවෙයි ඒ ස්කන්ධ ඒ ධාතු දකින මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න දකින්න අපි නාමයන්තේනොත් නිදහස් වෙනවා, විඥානයේ පැතුනොත් නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප විඥාන කියන දෙකෙන් අපි නිදහස් වුණොත් තමයි ටිකෙන් ටික අපට සපුරාම දුකෙන් නිදහස් වන්නට අවකාශ ලැබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සඳහා බුදුහාඳුරෝ නිතර අපට උනන්දු කරවල තියෙනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියන්නේ මේක. අප්‍රමාදය කියන්නේ හුදෙක් වේගෙන් වැඩ කටයුතු කිරීම නෙවෙයි, උපරිම ලෙස සතිපට්ඨානය තුළ වාසය කිරීම. ඒ කයනායම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමා ආදී වශයෙන් සඳහන් කරන්නේ මේ දුකේ නිදහස් වන පිරිසුදු භාවය ඇති කරන ප්‍රධාන මාවත ලෙස උන්වහන්සේ පනවා වදාළේ සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. ඉතින් මෙන්න මේ මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන්නට කල්‍යාණ මිත්‍රාස්ත්‍රයත් සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් අඛණ්ඩව පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. යතර විශේෂයෙන්ම නිර්වාණගාමී මාර්ගයට බැසගත්තු කෙනෙක් විදියට කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික උපරිම ලෙස පවත්වා ගන්නට උත්සාහ ගන්නට ඕන. එහෙම හිටියොත් තමයි ටිකෙන් ටික අපට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අප මේ සඳහන් කළේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න ආකාරය, ඒ වගේම පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්න ආකාරය සහ ඒ පරලෝ සුගති ස්ථාවරත්වයට පත් වෙන ගමන් අඛණ්ඩව සමා කොහොමද විමුක්තිය කරා කෙලෙස් නිවමින් විශේෂයෙන් අවිද්‍යාව දුරු කරමින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ සාරාංශ වශයෙන් කෙටියෙන් සංක්ෂිප්තව මේ කරුණ සඳහන් කළේ. අද දින අපි ප්‍රධාන වශයෙන් සූත්‍රයක් තෝරාගත්තා, අන්ත සූත්‍රය, සංයුතනිකාය ඇතුළත් වන සූත්‍රය. මේ අන්ත කියන සූත්‍රයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ අන්තා කතමේ චත්තාරෝ මහණෙනි මම අන්ත හතරක් දේශනා කරනවා. මොනවද ඒ? සක්කායන්තෝ, සක්කාය කියලා අන්තයක් තියෙනවා. සක්කාය සමුදයන්තෝ, සක්කාය හට ගැනීම සමුදය කියලා අන්තයක් තියෙනවා. සක්කාය නිරෝධන්තෝ, සක්කාය නිරෝධය කියලා අන්තයක් තියෙනවා. සක්කාය නිරෝධගාමිනී පටිපදන්තෝ, සක්කාය නිරෝධ කරන මාවත පිළිබඳව අන්තයක් තියෙනවා. අද දින ධර්ම දේශනාවෙන් අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන තේමාවයි මේක, අන්ත කියන පදය. අන්ත, මේ අන්ත කියන පදයට ඉංග්‍රීසි වල අපට වචන කිහිපයක් දක්වන්න පුළුවන්. එකක් තමයි end කියලා කියන්න පුළුවන්. ඒ වගේම extreme කියලා කියන්න පුළුවන්. ඊළඟට bias කියලා කියන්න පුළුවන්. prejudice කියන්න පුළුවන්. මේ වගේ වචන කීපයක් අපට ඉංග්‍රීසි වල භාවිත කරන්න පුළුවන්. පාලියෙත් මේකට සමානව යන සමපද තියෙනවා. ඒ තමයි කෝටි කියන පදය. අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපාඤ්ඤායති කියලා. මහණෙනි මාමේ අනවරාග්‍ර සංසාරේ මුල් කෙලවර. ඒ කියන්නේ පුබ්බා කෝටි. කෝටි කියන්නේ කෙලවර. මුල් කෙලවර, මුල් අන්තය, පුබ්බ අන්තය මා පනවන්නේ නැහැ, මා දේශනා කරන්නේ නැහැ කියලා සඳහන් කළා. එතකොට අන්ත කියන පදේ දැක්ක ගමන් අපට හිතෙන්නේ මේක දුරු කරන්න ඕනම කියලා දෙයක් තමයි අපට බොහෝ විට හිතෙන්නේ. ඇයි ඒකට හේතුව? අපට වඩාත්ම හුරු පුරුදු දේශනාව තමයි ධම්මචක්ක සූත්‍රය. භාගතුන් වහන්සේ හාහා පුරා කියලා ලෝකෙට ධර්ම දේශනා කරන්න ආරම්භ කරපු අවස්ථාවේ මුලින්ම පස්සක් මහණුට දේශනා කළේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නනසේවිතම්බා කියලා. මහණෙනි මේ අන්ත දෙකක් කියන එක ඇසුරු කරන්න එපා. යෝචායන් කාමේසු කාමසු කලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ. යෝචායන් අත්ථ කිල මතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත් සංහිතෝ කියලා. මහණෙනි මා ඔබට අන්ත දෙකක් බැහැර කරන්න කියනවා. මොකක්ද අන්ත දෙක? එකක් තමයි කාමසු කලිකානුයෝගිය. කම්සැප විඳීමට දැඩිවම තියෙන ආශාවෙන් සහිත වූ යෝගියක් හැටියට වෘතයක් හැටියට රකින්න එක. ඊළඟට අත්ථ කිල මතානුයෝගිය තමන්ගේ සිත කය දෙක පිළීම පිළිබඳව වූ අන්තය එය යෝගයක් හැටියට එය ප්‍රතිපදාවක් හැටියට අන්තයක් හැටියට පුහුණු කිරීම මෙන්න මේ දෙක බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රතික්ෂේප කළා බැහැර කරන්න කියලා දේශනා කළා පින්වතුනි අපි මේ ගැන අවධානයෙන් කරුණෝ සාකච්ඡා කරමු මෙතෙන්දි ප්‍රධාන වශයෙන් අපි බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඇයි මේ අන්ත දෙක පස්සක වහන්සේට දේශනා කළේ කියලා ඒකට හේතුව තමයි ඒ වන විට භාරත ජන සමාජයේ තිබුණු ප්‍රධානතම මතවාද දෙකක් මේ සාකච්ඡාවට භාජනය කළේ. ඇතැම් අය හිතාගෙන හිටියේ ශරීරයට සැප දීලා සසර ගමනින් නිදහස් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඔවුන්ගේ අදහසක් තිබුණා මේ ජීවිතයෙන් පස්සේ ජීවිතයක් නැහැ කියලා. විශේෂයෙන්ම මක්කලි ගෝසල කියන ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයන් ඒ ශාස්ත්‍රවරයා දේශනා කළේ මරණය මත ජීවිතයක් නැහැ මේ ජීවිතය විතරයි තියෙන්නේ නිසා කැමති විදිහට ජීවත් වෙන්න. යාවත් ජීවේත් සුඛං ජීවේත් රිණං කත්වා හරිතං ආදි වශයෙන් ඉන්න කලක් හොඳින් ඉන්න ණය වෙලා හරි ගෙතෙල් අනුභව කරන්න කියලායි සඳහන් කළේ. මේක තමයි එක අන්තයක්. ඒ කියන්නේ එක පැත්තකින් කිසිම දෙයක් බාහිර ලෝකේ නැහැ කියලා මරණය මැස්සේ කිසිම ජීවිතයක් නැහැ කියන අදහසින් සමහර අය මේ අන්තයට බැස ගන්නවා කාමසුකලිකානු යෝගිය. තවත් පිරිසක් සසර අපේ ගමනක යනවා. ඒ ගමන ඉක්මනට නිමාටපත් වෙන කරගන්න තියෙන්නේ මේ සිත කය දෙක උපරිම ලෙස පාලනය කළා දැඩි දුෂ්කර ප්‍රතිපදාවලින් කියන මතය ඉඳගෙන තවත් පිරිසක් ශරීරයට දුක් දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙක යෝග කියන පදයෙන් සඳහන් කළා. එතකොට ලෝකේ සාමාන්‍ය කෙනෙක්ගේ ලක්ෂණය තමයි එයයි ලෝකෙට ආසයි. කම්සප විඳිනවා. සමහර අය දුක් විඳින අය ඉන්නවා, හිතලත් දුක් විඳින අය ඉන්නවා. නමුත් මේ දෙක සාමාන්‍ය කෙනෙකුට අන්තයක් නෙවෙයි. ඕන් යෝග හැටියට, වෘත හැටියට පිළිපදින්නේ නැහැ. එහෙම වුණාට ගැටලුවක් නැහැ. ඒක යාට සුගතිගාමි වෙනවත් පුළුවන්. නමුත් ගැටලුව තමයි මුලින්ම බුදුහාඳුරෝ සඳහන් කරන්නේ මේක යෝගයක් හැටියට. මේක ප්‍රතිපදාවක් විදියට, වෘතයක් විදියට රකින්න එක තමයි මුලින්ම බුදුහාඳුරෝ බැහැර කරේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේක වෘතයක් හැටියට කිසියම් කෙනෙක් රැක්කොතින් වෙන්නේ ඔහුට විමුක්තිය නිවන නෙවෙයි ඔහුට සුගතියවත් ලැබෙන්නේ. ඒකට ඊටාම පැහැදිලි සාක්ෂි තියෙනවා. මොකද එක කෙනෙක් මරණයන් මැත්තේ ජීවිතයක් නැහැ කියලා කිසිම දෙයක් නැහැ කියන හැඟීමෙන් නැත්තම් උච්ඡේද දෘෂ්ටියෙන් ඉඳෙමින් උපරිම සැප විඳින ගියෝතින් ඔහු ඒ තුලින් මැතැමිට නිරේගාමි වෙන සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සසර ගමනක් තියෙනවා මේ සැරේට දැඩි දුක් දෙන්න ඕන කියලා අජවෘත ගෝවෘතාදී රැකපුවා හිටියා. විශේෂයෙන් කුක්කුරවතිය සූත්‍රයේ බලනකොට අපට පේනවා කුක්කුර වෘතයේ ආරක්ෂා කරපු සේනියත් ගෝවෘතයේ රැකපු පොන්න කියන ඒ යෝගිවරයත් මේ දෙන්නා මේ අත්තකිල මතානු යෝගී දැඩිවම හිටිය දෙන්නේ. ඔහු අචේලකයන් විදියට හිටියේ. ඔවුන් ශරීරයට ඇඳුම්වත් නොගෙන එක්කෙනෙක් බල්ලෙක් වගේ වාසය කළා, එක්කෙනෙක් ගවයෙක් වගේ වාසය කළා. මොන් ඇත්තටම මොන් කර්මවාදී අය විශේෂයෙන් නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයන් තමයි මේ ලෙස හිටියේ. ඔවුන් සසරක් ගැන විශ්වාස කරා. ඔවුන් කර්මවාදී අය, ඔවුන් උච්ඡේදවාදී අය නෙවෙයි. එතකොට අපට එක විටම කියන්න බෑ කම්සුකලිකාන යෝගීන සාස්ත්‍රවාදී අය, අත්තිකල මතන යෝගීන උච්ඡේදවාදී අය කියලා මේ සාධක දිහා බලනට අපට කියන්න බෑ. නමුත් එකක් පේනවා, කම්සුකලිකාන යෝගී කියන්නේ තමන්ට දැනට තියෙන සම්පත්තෝ අනාගතයේ සම්පත් ලබන අදහසින් බාහිර ලෝකයේ යමක් ඇතැයි කියන හැඟීමෙන් එය ලබා ගන්නට දරන උත්සාහය තමයි කම්සුකලිකාන යෝගීන් තියෙන්නේ. අත්තිකල මතන යෝගී ලක්ෂණය තමයි ඔවුන් බාහිර ලෝකයෙන් නිදහස් වෙන්න ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය උපරිම ලෙස පාලනයෙන් සිටි අය. එතකොට මේ දෙකම බුදුරජාන් වහන්සේ අන්ත ලෙස බැහැර කළා. ඇයි ඒකට හේතුව? අර සේනිය පුන්න දෙදෙනාට කුකුරවතිය සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඔවුන් විමසුව බුදුරජාන් වහන්සේගෙන්, ස්වාමීනි අපි වසර ගාණක් මේ විදියට කුකුරවතිය රැක්කා, සුනකෙක් වගේ වාසය කළා, ගවයෙක් වගේ වාසය කළා, ස්වාමීනි අපේ පරලෝක ගතිය දේශනා කරන්න කියලා. භාගතුන් වහන්සේ පැහැදිලි මුලදී ඒක දේශනා කරන්න කැමතුනේ නැහැ. නමුත් උන්වහන්සේ පසුව සඳහන් කළා, ඔබ බොහෝ කලක් බල්ලෙක් වගේ නම් හිටියේ, ඔබේ පරලෝකදීත් ඔබ බල්ලෙක්මයි වෙන්නේ කියලා. ඔබ ගවයෙක් වගේ හිටියේ නම් ඔබේ පරලෝක ගතියත් ගවයෙක් කියලා. බලන්න පිනොත්නි, අච්චර දුෂ්කර ප්‍රතිපදාවක් රැකලා. ඔවුන්ගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු හොඳ දෙයක්. නමුත් ප්‍රතිපදාව වැරදුනා. ඔවුන් ඒක යෝගියක් හැටියට රැක්කා. ඇතැම් විට පරලෝක හැඟීමක් තිබුණත් සාමාන්‍ය විදිහට කෙනෙක් හිටියා නම් ඔහු මේ වගේ දුකටපත් වෙන්නේ නැහැ. නමුත් යෝගියක් හැටියට වඩපු නිසා බලන්න අත්‍ය කීරණම. අන්න ඒ නිසා තමයි මේ යෝගිය බැහැර කරන්න කිව්වේ. අත්‍යකිල මතාන යෝගිය බැහැර කරන්න කියන්නේ මෙන්න මේකයි. ප්‍රාර්ථනාම හොඳ වුණත් ප්‍රතිපදාව වැරදුනොත් තමන්ට සුගතිය හිමි වෙනවා. අන්න ඒ නිසා මේ අන්ත දෙකේ ස්වභාවය තමයි කාමසුකල්ලකාන යෝගිය කියන්නේ තමන්ගේ ඇස කන නාසාදී ඉන්ද්‍රිය වලට ලක් වෙන රූපාදී අරමුණු වල ආස්වාදයක් තියෙනවා. ඒ වගේම මේ ආස්වාදයේ ලැබෙන බාහිරින් කියන හැඟීමෙන් නැවත නැවතත් ඒ දේ ලබා ගන්න තියෙන දැඩි උත්සාහය, ඒ සඳහාම තමන්ගේ උපරිම ජීවිතය කැප කිරීම. පින්නොතන මේ නිසා බොහෝ දෙනෙක් වැරදි කරනවා. දුස්සීල ජීවිත ගත කරනවා. පංච දුස්චරිතයට නැඹුරු වෙනවා. ඒ තුලින් බොහෝ දෙනෙක් අපාගත වෙනවා. අන්න ඒ නිසා මේක අන්තයකට යන්න එපා, එක්ස්ට්‍රීම් එකකට යන්න එපා කියලා මේ දේශනා කරන්නේ බුදුහාඳුරු මුලින්ම මේකයි. ඊළඟ කාරණය තමයි ශරීර දුක් බීම අන්තයනොත් යන්න එපා කියන්නේ මේකයි. මුලින්ම දේශනා කළේ මේක අන්තයකට යන්න එපා කියන කාරණය. එතකොට ඇයි බුදුහාඳුරු විශේෂණ මේක දේශනා කළේ? උන්වහන්සේත් මේ අන්ත දෙකේම කාලයක් හිටියා. අවුරුදු 29ක් දක්වා ගිහි ගෙදර ඉන්න කාලේ මේ මාවතේ තමයි බුදුහාඳුරු මුලින්ම කාමසුකලේ කණියෝගී හිටියේ. බාහිර රූප ශබ්ද ආදී නිසා උපරිම ලෙස තෘප්තියටපත් වුණා. ඒ බාහිර දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි ඒලස බාහිර ලෝකයක් වෙන්දත් ඒ බාහිර දේවල් කාමයන් නෙවෙයි, ඒව කාම ගුණ පමණයි. නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. බාහිර ලෝකයේ තියෙන දේවල් කාමයන් නෙවෙයි, ඒවට කියන කාම ගුණ කියලා. කාම ඇතිවන්නේ පුද්ගලයන්ගේ සංකල්ප තුලයි කියලා දේශනා කළා. එතකොට මෙන්න මෙතෙන්දී අපි निराකරණය කරගත යුතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇයි බුදුහාමුදුරෝ මේක දේශනා කළේ? එකwidehatකින් අර දුගතිගාමී මාර්ගයේ වළක්වන්නට, අනිත් අතින් එකල සමාජයේ තිබුණු මේ වැරදි ක්‍රියා දෙකම බුදුහාමුදුරු අනුගමනය කරලා උන්වහන්සේකෙන් ප්‍රතිඵලයක් නිසි ප්‍රතිඵලයක් නොලැබෙන බව ප්‍රත්‍යක්ෂෙන් දැක්කා. වසර 6කට ආසන කාලයක් විවිධීදී වෘතදරම් බුදුහාමුදුරෝ රැක්කා. ඒ තුලින් උන්වහන්සේ විමුක්තියක් නොලබන බව තීරුම් ගත්තා. එතකොට විශේෂණ මේ කොණ්ඩඤ්ඤ භික්ෂුව ඇතුළු මේ පස් දෙනා ඔවුන් අත්තිකල මතාන යෝගී ප්‍රිය කරපු අය. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේට බෙහෙවින් උපස්ථාන කළේ මෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියන ආකල්පෙන්. අන්නේ මාවතේ වැරදිවි කියලා බුදුහාඳුරෝ දැන් සම්බුද්ධත්වයට පත් වෙලා ආපු මුල් මාස්ථාවිද සඳහන් කරන්නේ මේ මාර්ගයේ මොන් ගලවා ගන්නට. ඒ වැරදි මාර්ගය බව බුදුහාඳුරෝ දැනගෙන. නමුත් භාගතුන් වහන්සේ මුලින්ම මේ සඳහා අනුශාසනා කරද්දී කොණ්ඩඤ්ඤතුළු මේ පස් දෙනා මේක පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඇයි? ඒකට හේතුව උන්ගේ දැඩි මතයක් වුණා ශරීරයට දුක් දීලාමයි සසරින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන කියලා. බුදුහාඳුරන්ට තුන් අතාවක් නැවත නැවතත් මේ පැහැදිලි කළ දෙන්න සිද්ධ වුණා. එහෙදී ඔබ අහලා ඇති එදා සිද්ධාර්ථ කුමාරයාට නම් තබන අවස්ථාවේදී අර කොණ්ඩඤ්ඤ කියන තාපසතුමා එදා බ්‍රාහ්මණයෙක් වශයෙන් තනි ඇඟිල්ලක් ඔසවලා මේ කුමාරයා අනිවාර්යයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා සපත කරපු මේ තැනැත්තාම තමයි අද මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්ව පත්වලා පවස්ථාවේදී ඔබ බුදු වෙලා නෑ කියලා සඳහන් කරන්නේ. ඇයි මේකට හේතුව? එකල සමාජයේ තිබුණු දැඩි මිත්‍යා දෘෂ්ටියක් තමයි, මතවාදයක් තමයි, දෘෂ්ටි පරාමාසයක් තමයි. මොකද්ද? නිවන් දකින්න නම් විමුක්තියට පත් වෙන නම් ශරීර දුක් දෙන්න ඕන කියන අදහස. මෙන්න මේ නිසා බුදුහාමරණ සිද්ධ වුණා මුලින්ම මේ අදහස වෙනස් කරන්නට. අන්න ඒ නිසා මේ අන්ත දෙකෙන් දුර වෙන කියලා දේශනා කළා. එතකොට එක පැත්තකින් තමන්ට පංචකාමයෙන් සැප විඳින්න පුළුවන්, ඒකෙන් තෘප්තියක් ලැබෙනවා කියන ආකල්පෙ ඉඳගෙන ඒකෙන් අන්තයට යෑම. අනිත් අතින් විමුක්තිය ලබන නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියන අන්තය. එතකොට මේක යෝගියක් හැටියට පුහුණු කරනකොට මේක අන්තය විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි අන්තයක් නොවුනත් සාමාන්‍ය කෙනෙක් වුණත් ඉන්නේ වැඩිපුරම ඉන්නේ මේ කාමසුඛලිකානු අන්තයේ. ඒකට යෝගියක් කියන්න බෑ. නමුත් අපි ඇහැට රූපයක් දැකලා ඒ රූපයෙන් ආස්වාදයක් ලැබෙනවා කියලා ඉන්නවනම් අපිත් ඉන්නේ මේ කාමසුඛලිකානු කියන අන්තයමයි. ඒක රජමැදුරක කෙනෙක් වෙන්න පුළුවන්, දුගී පැලක කෙනෙක් වෙන්න පුළුවන්, අම්බලමක ඉන්න සිංහන්නෙක් වෙන්න පුළුවන්. නමුත් කොයි යම කෙනෙක් වුණත් හිතනවා නම් මේ ශරීරයට ජීවිතයට සැප ලැබෙන්නේ මේ පේන රූප ශබ්ද ආදියෙන් කියන හැඟීමක් උඩ තියනවා නම් ඔහුත් ඉන්නේ මේ කාමසුඛල්ලිකානු කියන අන්තයමයි. යම් කෙනෙක් හිතනවා නම් දුකෙන් නිදහස් වෙන නම් මේ දේවල් නොබල ඉන්න ඕන, මේ ඉන්ද්‍රිය උපරිම ලෙස පාලනය කරන්න ඕන, ඇස්කම් වහගෙන ඉන්න ඕන කියලා හිතනවා නම් ඔහු ඉන්නේ මෙන්න මේ අත්ත කියලා මතානු කියන අන්තේ. මේකට ඉතාම පැහැදිලි උදාහරණයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හමු වෙනවා පාරාසාරිය කියන බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යෙක් වෙච්ච උත්තර කියන මානවකයා. මේ උත්තර මානවකේ භාග්‍යවතුන් වහන්සේ වෙත ආපු වෙලාවේ උන්වහන්සේ ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා මානවකය, ඔබ කොහොමද ඉන්ද්‍රිය සංවරය කරන්නේ කියලා. මෙතෙන්දී ඔහු කියන්නේ, ස්වාමීනි මගේ ශාස්ත්‍රවරයා, මගේ ගුරුවරයා පාරාසාරිය බ්‍රාහ්මණය මට ඉන්ද්‍රිය සංවරය සඳහන් කරන්නේ, උගන්වන්නේ ඇසට රූප නොදකින්න, කනට ශබ්ද නොහයින්න කියලා. මෙන්න මේකත් අත්ත කියලා මතානු අන්තෙහි ස්වභාවයක් ලෙස අපට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් එක පැත්තකින් කෙනෙක් සැප විඳීම සඳහා ඇස් කන ආසාදී උපරිම ලෙස පිනවනවා, අනිත් කෙනා ඒව වහගෙන ඉන්නට අනුශාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙහිදී උත්තර මානවකයෙක්ගෙන් ප්‍රශ්න කරනවා. මානවකය, ඔබ කියනවා නම් ඔබ පිළිගන්නවා නම් ඇස් දෙක වහගෙන ඉඳීම, කන් දෙක වහගෙන ඉඳීම ඉන්ද්‍රිය සංවරය කියලා, භාවිත ඉන්ද්‍රිය වීමේ මාර්ගය කියලා ඔබ කියනවා නම්, එහෙනම් උපතින්ම අන්ධය, උපතින්ම බිහිරි අය භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් නේද කියලා ප්‍රශ්න කළා. එතකොට ඔහුට උත්තර දී ගන්න බැරුව ගියා. ඒ නිසා පින්නොතනි බාහිර රූප නොබල හිටියට ඉන්ද්‍රිය සංවර පුද්ගලෙක් වෙන්නේ නැහැ. එතකොට අපට බාහිර රූපයක් පේනවා නම් පේන්නේ කොහොමද? කුමක් හින්දද? අපේම අතීත කර්ම විපාක විදිහට තමයි අපට මේ මොහොත රූපයක් පේන්නේ. ඇහැට රූපයක් පතිත වෙන්නේ ඒ චක්කු විඥානයේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතන, මේ ස්කන්ධ පංචකයෙන් අපට ලැබෙන කර්ම විපාක විදිහට. ඒ විපාකේ බැහැර කරන්නේ බුදුහාමුදුර දේශනා කරන්නේ. ඒ විපාකේ අපට අයින් කරන්න බෑ. ඒ විපාකේ දුරකල යුතුත් නෑ. ඒ විපාකයේ කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ විපාකයෙන් නෙවෙයි කෙලස් කියන්නේ. ඒ විපාකයට ධර්මයේ දක්වන්නේ නිරාගා, නිද්දෝසා, නිම්මෝහා, නිම්මාන ආදි වශයෙන් දක්වන්නේ. ඒක රාග දේශ මොහ නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. අන්න ඒ தත්ත්වයේ මුල් මැදැකීම අපි දුරු කළ යුතු නෑ. ඒ මුල් මැදැකීම දුරු කරන්න තමයි ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එන අර උත්තර මානවකගේ ශාස්ත්‍රවරයා පාරසාරිය අනුශාසනා කරන්නේ ඒ මුල් අධ්‍යක්ෂම දුරු කරන්න කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මුල් අධ්‍යක්ෂම දුරු කරන්න කිව්වේ නැහැ. ඒ මුල් අධ්‍යක්ෂම කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා කියන්නේ දුක්ඛ සත්‍ය ප්‍රහේණ කළ යුතු දෙයක් නෙවෙයි, දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත යුතු දෙයක්. ඒක පිරිසිඳ දැනගත්තු පමණට අපට දුක්ඛ සමුදය නිදහස් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දී පින්වතුනි ඔබ හොඳ අවධානයෙන් ඉන්න. භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා රූපම් භික්ඛවේ ඥානං පස්සං යථාභූතං කියලා. මහණෙනි මම රූපේ ඔබට පිරිසිඳ දැනගන්නට යථා පරිදි පිරිසිඳ දැනගන්නට දැක ගන්නට මම අනුශාසනා කරනවා කියලා. ඒ වගේම තවත් වෙනක බුදුහමර දේශනා කරනවා රූපාම්බික්කවේ පහතම්බම් රූපය ප්‍රහීණ කරන්න කියලා. රූපය ගිනිගෙන තියෙන දෙයක් කියලා සඳහන් කළා. රූප වේදනා සංඥා සංඛාර ආදී ස්කන්ධ පංචකය, ඒ වගේම රූප ශබ්ද ගන්ධ ආදී මේ අරමුණු ඇස ආදී ඉන්ද්‍රිය, මේ දේවල් ගිනිගෙන තියෙන දෙයක් විදිහට රූපම් බික්කවේ ආදිත්තං, සද්දම් බික්කවේ ආදිත්තං, චක්කුම් බික්කවේ ආදිත්තං මේ වගේ දේශනාවක් කළා. එතකොට එක තැනක රූපයේ පිරිසිදු දැනගන්න කියලා කියනවා, එක තැනක රූපයේ ගිනිගෙන තියෙනවා කියලා සඳහන් කරනවා. එක තැනක ඇස පිරිසිදු යථාභූත වශයෙන් දැනගන්න දැක ගන්න කියලා කියනවා. තවත් තැනක රූපය ගිනිගෙන තියෙන දෙයක්, ප්‍රහීණ කළ යුතු දෙයක්, ඒ ඔබට අයිති දෙයක් නෙවෙයි, ඒ මායයට අයිති දෙයක් කියලා සඳහන් කරනවා. පින්නතුනි මෙන්න මේ දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. මොකද වෙනස? අර යථාභූත වශයෙන් දැනගන්න දැක ගන්න කියන්නේ මොන ඇසද මොන රූපයද? ඒ කියන්නේ අර විපාක මට්ටමේ අවස්ථාව විඥාන චර්යාවල කියන අර මුල් අධ්‍යක්ීම, අර නිරාග නිද්දෝස නිම්මෝහ නිම්මාන ආදී වශයෙන් සඳහන් කරන ඒ පකති පරිසුද්ධ මිදම් බික්කවේ චිත්තං කියන විඥානයේ සහිත වූ මේ ස්කන්ධ පංචකයට අදාළ මුල් අධ්‍යක්ීමයි පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. ඒක ප්‍රහිණ කරන්න කිව්වේ නැහැ. අන්නේ මුල් එක ප්‍රහිණ කරන්න කියලා තමයි අර පාරසාරිය කිව්වේ. ඒක ප්‍රහිණ කරන්න තමයි අර පාරසාරියගේ ශිෂ්‍යයා වෙච්ච උත්තර මානවක උත්සාහ කළේ. ඒක පිනුතුනේ කවදාවත් ප්‍රහිණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපට අතීත කර්ම විපාක විදිහට අත්දැකීමක් විදිහට අපි රහත් උනත් අපට අවසානයේ දක්වා මේ උපදි ටික, මේ ස්කන්ධ නැමැති උපදි, කන්ද උපදි ටික අපට තියෙනවා. ඒ නිසා තමයි සෝපදී නිර්වාණ ධාතුව කියලා මුලින් ලබන්නේ. අනුපදින් ශේෂ නිර්වාණ ධාතුවට පත් වෙන්නේ මරණයට පත් වෙන අවස්ථාවේ. රහත් වෙන අවස්ථාවේදී සෝපදි ශේෂ නිර්වාණ ධාතුවට පත් වෙන්නේ. මේ කන්ද උපදි තියෙනවා, ක්ලේශ උපදි නැහැ. නමුත් කන්ද උපදි තවදුරටත් තියෙනවා මරණය දක්වා. අන්නේ කන්ද උපදිය ක්ලේශයක් නෙවෙයි. ඒ කන්ද උපදිය දුක්ඛ සත්‍ය මිසක් ඒක දුකක් නෙවෙයි. අන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. අන්නේක පිරිසිඳ දැනගන්න අතරේදී ඊළඟට භාගතුන් වහන්සේ ඇස ගිනිගෙන තියෙන දෙයක් චක්කුං ආදිත්තං රූපං ආදිත්තං චක්කු විඤ්ඤාණං ආදිත්තං චක්කුං මාරදේයං රූපං මාරදේයං චක්කු විඤ්ඤාණං මාරදේයං මේ දේශනා කරන්නේ මොන ඇස්සද මොන රූපයද මොන චක්කු විඤ්ඤාණයද? අර මුල් අධ්‍යක්ෂයම නිරුද්ධ වෙච්ච තැනක ඒකේ නිරුද්ධ වීම නොදෙක නව කර්ම විදියට නැවත හටගන්නා වූ අලුත් කර්ම විදියට ගොඩනගා ගන්න ස්කන්ධ පංචකයට අදාළ වූ ඇස රූපේ චක්කු විඤ්ඤාණයයි ගිනිගෙන දෙ තියෙන දෙයක් කියලා සඳහන් කළේ. හෙටියෙන් කියනවා නම් මේ මොහොතේ අපි ඇහැට රූපයක් දකිනකොට මේ දැන් පේන රූපයක් කියලා ඉස්සරහා බලාගෙන ඉන්නවා නම් අන්න ඒකයි ගිනිගෙන දැවෙන ඇසක් රූපයක් කියලා කියන්නේ. පින්නතුනි මේ මොහොතේ අපි තීරුම් ගන්න මේ ඇස, මේ මොහොතේ පේන ඇස ඇත්තටම වර්තමාන ඇස නෙවෙයි. ඒක මුලින් නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණයෙන් මේ ඔසවලා තබලා අපි හඳුනා ගන්න රූපයයි මේ තියෙන්නේ. නිදසුනක් ලෙස කිව්වොතින් ඈත ආකාශයේ අපි තාරකාවක් බලනකොට ඒ තාරකාව අපේ ඇහැට පතිත වෙනකොට අපි තේරුම් ගන්නකොට ඇතැම් විට ඒ ග්‍රහ තාරකාව මීට අවුරුදු ගානකට කලින් විනාශ වෙච්ච තාරකාවක් වෙන්න පුළුවන්. අපි ඒ තාරකාවට ආසා කරන නමුත් මේ මොහොතේ එතන ඒ ස්ථානවත් ඒ දේ නැහැ. අන්නේ දේ තමයි දැනුත් අපි මේ රූපය ඇසුරු කළාට අපි මේ ඇසුරු කරන්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපට වර්තමානයේ විඥානෙන් රූපය දැක ගන්න බැරිද කියලා. පින්නතුනි ඒකද තමයි ඊටම පැහැදිලි උදාහරණයක්, පැහැදිලි පාඩයක් අපට දැක්වෙන්නේ අභිධර්ම පිටකයේ ඥාන විභංගයේදී. මේක පැහැදිලි කරනවා න පංචේ විඥානෙහි කේනති ධම්මා පටිවිජානාති අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා. පංච විඥානයන්ගෙන් අරමුණු පතිත වීම පමණයි වෙන්නේ න කේනති ධම්මා පටිවිජානාති. පංචන්න විඥානං සමනන්තරාපි න කේනති ධම්මා පටිවිජානාති. ඒ පංච විඥානයන්ගෙන් පස්සේ වතීට පස්සේ හටගන්න මනෝ විඥාන ධාතුයෙන්වත් ඒ කියන්නේ විපාක මනෝ ධාතුයෙන් විපාක මනෝ විඥාන ධාතුයෙන් අපට හඳුනා ගන්න බෑ. ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක අපි නව කර්ම විදිහට තමයි අපි හඳුනාගන්නේ. හඳුනාගන්නකොට අපි තේරුම් ගන්න ඕන මේක හඳුනාගන්නේ අපි අවිද්‍යාවෙන්ද? නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියටද මේ හඳුනාගන්නේ? එහෙම හඳුනා ගන්නවා නම් අර පටිසම්පාදයේ අංග තුලයි අපි මේ ඉන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් ඒ අංග ටික සියල්ලක්ම එකට ගිහිල්ලා අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මේකම තමයි මදුපිණ්ඩික සූත්‍රයේ දක්වන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක් විඥානං තින සංගති පස්සෝ පස්ස පත්‍ය වේදනා යං වේදේති සංසංජානාති යං සංජානාති සංවිතක්කේති යං විතක්කේති සම්පපංචේති ආදි වශයෙන් දැක්වෙන්නේ අර අවිද්‍යා සහගතව ඇස ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී සියල්ලක්ම ගිහිල්ලා ප්‍රපංච ගොඩනගාගෙන ජරා මරණ ස්පර්ශ කරනවා. ඒ වගේම මාර්ගයක් මදුපිණ්ඩික සූත්‍රයේ ඊළඟ පියවරින් දක්වනවා චක්කුං අසති ආදි වශයෙන් චක්කුස්මින් අසති ඇස නැති කල්හි ආදි විග්‍රහයක් දක්වනවා. ඇස නැති කල්හි කියලා කියන්නේ නව කර්ම විදියට මේ මොහොතේ ඇස ඇති දෙයක් ඇටියට නොගත්තොත් ඔහුට ජරා මරණ එන්නේ නැහැ කියන එක. එතකොට එක පැත්තකින් දුක් සමුදය යන හැටි අනිත් පැත්තෙන් දුක් නිරෝධයට යන හැටි මෙන්න මේක තමයි පටිසම්පාදයේ මූලික තේමාව විදිහට දක්වන්නේ. එදා පස්සඟ මහණුට බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක මුලින් හඳුන්වා දීලා ඒ අන්ත දෙක පැහැදිලිව දුරු කරන මාවත විදිහට දේශනා කළේ ඒ සූත්‍රෙම දක්වන්නේ යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හේතු නිසා හටගත්තද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධනවා කියන එතන තමයි පටිසම්පාද විග්‍රහය කෙටියෙන් දක්වන්නේ. මේ අනුශාසනයම තමයි දාසජි මහරහතන් වහන්සේ සාරිපුත්ත හිමියන්ට නැත්තම් උපතිස්ස පරිබ්‍රාජක දේශනා කළේ යේ ධම්මා හේතුප්පවවාතේ සංහේතුන් තථාගතවාහ තේ සංචයෝ නිරෝධෝ ඒවන් වාදි මහා සමනෝ කියලා දේශනා කළේ මේ අනුශාසනාවමයි. විවිධ පරයය වලින් මේ පරිසම්පාදයේ ඉදාපච්චතාවේ ආරේ න්‍යාය හේතුඵල ධම භාගතුන් වහන්සේ විස්තර කළ තියෙනවා. එතකොට අද අපේ ප්‍රධාන තේමාව වන අන්ත සූත්‍රයෙන් අන්ත හතරක් ගැන කියනවා. මොකද්ද ඒ? තමයි සක්කාය එකාන්තයක්, සක්කාය සමුදය එකාන්තයක්, සක්කාය නිරෝධ එකාන්තයක්, සක්කාය නිරෝධගාමිනී පටිපදාව තවත්න්තයක් කියනවා. එතකොට පින්නුතුනේ මේ අන්ත කියන පදේ අපි මුලින් සඳහන් කළා විවිධ අර්ථ සඳහා භාවිත කරන වචනයක් කියලා. සාමාන්‍යයෙන් අපට අන්ත කියන වචනේ ඇහුණු ගමන්ම හිතෙන්නේ මේක දුරු කරන්න ඕනේ කියලා. මේක නම් බුදුදහමෙහි කිසිසේත්ම අනුමත කරපු දෙයක් නෙවෙයි. මේක දකින හැම තැනම ප්‍රහිණ කරන ඕන දෙයක් කියලා හිතෙන්නේ. ඒක හරියට අර දිට්ටි කියන වචනේ දැක්වා වගේ. දැන් දිට්ටි දුරු කරන සක්කාය දිට්ඨිය ආදී දිට්ටි සබ්බන් දිට්ටින් පහනාය ධම්මං දේසිතෝ කිව්වා වගේ සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කරන ධර්මයේ දේශනා කළා කිව්වහම අපිට හිතෙනකොට වගේ අපි හිතන්නේ හැම දිට්ටියක්ම දුරු කරන ඕන කියලා. නමුත් පින්නතුනේ සම්මා දිට්ඨිය ගැන ඔබ හිතුවද? දිට්ඨි සම්පන්න කියන වචනේ ගැන ඔබ හිතුවද? ඒතොර දිට්ඨි කියන වචනය වැරදි දෘෂ්ටියට භාවිත කරලා තියෙන වගේම ඒ දිට්ඨි කියන වචනයම වඩන්න ඕන දෙයක් විදියට නැත්නම් සම්මා දිට්ඨි කියන පදයක් එක්ක දක්වලා තියෙනවා. දිට්ඨි සම්පන්න පුද්ගලයා කියලා දක්වලා තියෙනවා. එතන දක්වන්නේ අර ප්‍රහේන කරිතු දිට්ඨියක් විදියට නෙවෙයි. බැහැර කරිතු දෘෂ්ටියක් විදියට නෙවෙයි. ඒ දක්වන්නේ ප්‍රඥාවට කියන පරයය වචනයක් විදියට. ඥානං, විද්‍යා, ආලෝකෝ මේ ආදී වශයෙන් දක්වන පරයය වචනවලම තියෙන වචනයක් විදියටයි එතන ඒ දිට්ඨි කියලා පදේ දක්වලා තියෙන්නේ. අන්නේ වගේමයි පිනොතින හොඳට තේරුම් ගන්න මේ අන්ත කියන පදය එක තැනක බුදුරජාණන් වහන්සේ ප්‍රහීන කළ යුතු අන්තයක් විදිහට දේශනා කරනවා. අත්තකල මත අනියෝගී, කාමසුකලික අනියෝගී කියන එතෙන්දී අන්තය කිව්වේ බැහැර කරන ඕන දෙයක් විදියට. ඒ වගේම තවත් තැන්වල දස අව්‍යාකෘත ප්‍රශ්න දක්වන තැන්වලදී ලෝකයේ ඇතැයි කියලා කාන්තියක් තියෙනවා. නැත්නම් ලෝකං අන්තවා අනන්තවා, ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද කියලා එතන කාරණයක් තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ පඤ්ඤායිත කියලා. මම ලෝකයක් ඇතැයි කියලාවත් නැත්නම් අන්තවත් කියලාවත් අනන්තවත් කියලාවත් පනවන්නේ නැහැ කියලා දේශනා කරන්නේ නැහැ කියලා. ඒකට අන්ත කියන කාරණේ දේශනා නොකරපු කාරණයකුත් දක්වනවා. ඊළඟට මේ අන්ත සූත්‍රය ගත්තොතින් සක්කාය දිට්ඨිය අන්තයක් විදිහට දක්වනවා. එමෙතන අන්ත හතරක් දක්වනවා. ඒතොර මෙතන අන්ත හතරේදී සක්කාය කියන අන්තය පරිඤ්ඤයයන් පිරිසිදු දැනගත යුතු අන්තය. එතකොට සක්කාය සමුදය අන්තය ප්‍රහීණ කළ යුතු අන්තය. සක්කාය නිරෝධ අන්තය සාක්ෂාත් කළ යුතු අන්තය. සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව වැඩි යුතු අංගයක් භාවය තමයි. එතකොට පින්නුතුනි මේ කරුණ ගැන ඉතාම අවධානයෙන් ඉන්න. එතකොට කාමසුකල්ලිකානුයෝගයේ අත්තකිලමතානුයෝගයේ කියන තැනදී අන්ත කියන පදය භාවිත කළේ ඒක බැහැර කළ යුතු දෙයක් විදියට දක්වන පදයක් විදියට අන්ත කියලා දැක්ුවේ. ඒ වගේම දස අව්‍යාකෘත ප්‍රශ්න දක්වන තැනදී එතන අන්ත කියලා ලෝකී අන්තවත් ආදී වශයෙන් දක්වන්නේ ඒ කාරණේ අන්තවත් කියන පදේ බුදුහමෝ දේශනා කරන්නේ නැහැ කියන පදයට දේශනා කරන දෙයක් විදියට. ඊළඟට මේ සූත්‍රය දක්වන විදියට අන්ත සූත්‍රය දක්වන විදියට අන්ත කියන පදයේ කරුණු හතරකට භාවිත කරලා තියෙනවා. එකක් තමයි පිරිසිදු දැනගත යුතු අන්තයක් තියෙනවා. ප්‍රහීණ කළ යුතු අන්තයක් තියෙනවා. වැඩි යුතු අන්තයක් තියෙනවා. සාක්ෂාත් කළ යුතු අන්තයක් තියෙනවා. එතකොට මෙතන සක්කාය අන්තය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දුක්ඛ සත්‍ය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධෝ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ නැත්තම් පංච උපාදාන ස්කන්ධයට සක්කාය අන්තය කියලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? අවිද්‍යා සාගත වෙන්න පුද්ගලයාට මුලින්ම හට ගන්න ස්කන්ධ පංචකේ තමයි මේ සක්කාය කියලා කියන්නේ. ඒක අර සාමාන්‍ය ස්කන්ධ රූප ආදී ස්කන්ධ විතරක්ම නෙවෙයි. ඔහුගේ ළඟ සාස්ව සංයෝජනීය තියෙන නිසා ශාස්ත්‍රව වූ සංයෝජනීය ලෙස ඔහු ඇසුරු කරන නිසා උපාදානීය ලෙස උපාදානෙන් ඇසුරු කරන නිසා ඔහුට මේ ඔහු සක්කායන්තේ මේන්නේ. ඒ නිසා ඒ සක්කාය දුරු කරන්න කිව්වේ. අන්‍ය සක්කාය දුරු කරන්න කියලා කියන්නේ මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්‍ර තත්‍රාබිනන්දිනී කියලා දුක් සමුදය විදිහට දේශනා කරන්නේ සක්කාය සමුදයන්තය. ඊළඟට සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද? යෝ තස්සායේ වාසයේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ. අන්න ඒ තෘෂ්ණාවේම අන්නේ නන්දි රාගයේම අන්න ඒ ඇලීමේම දුරු කිරීම විදියට අන්තයක් දේශනා කරනවා. ඒ තමයි දුක්ඛ නිරෝධාරි සත්‍යය. ඊළඟට සක්කාය නිරෝධගාමිනී පටිපදන්තෝ. සක්කාය නිරෝධගාමිනී පටිපදා කියන අන්තයක් තියෙනවා. ඒ කියන්නේ අරසංගික මාර්ගය. එතකොට මෙන්න මේ අවබෝධය ලැබෙන්නේ කුමකින්ද? එයාට මේ අවබෝධය ලැබෙන්නේ ආර්ය න්‍යාය නැත්නම් පරිසම්පාදයේ පිළිබඳව අවබෝධය ලැබුණොතින් තමයි මේක ඇති වෙන්නේ. අර අතීත කර්ම විපාක විදිහට ස්කන්ධ පංචකයක් හටගත්ත හේතු නිසා හටගත්තා. හේතු නිරුද්ධ වීමෙන් එක නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ නැවත අවිද්‍යාවෙන් ගත්තොත් ආයෙ නැවත නව කර්ම වලට යනවා. හේතු ඇති කලින් හටගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය ලැබුණා නම් කෙනෙකුට අන්න ඒ තැනත්තාට පේනවා ලෝකය හටගන්නේ මෙහෙමයි. අපි ජීවිතය කියලා කිව්වට මේක අපේ ලෝකය. ස්කන්ධ පංචක සහිත ලෝකය මේ හටගන්නේ කොහොමද? එකාතකින් අතීත කර්ම විපාක විදියට මේ ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒක එතනම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේක නොදැනගත්තොත් නැවත අවිද්‍යාවෙන් ඔසෝල තබලා නැවත දුක් ටික හටගන්නවා කියන මෙන්න මේ හේතුඵල ධමෙහි හට ගැනීම නිරෝධය හොට පේනවා. මේක පුද්ගලයෙක් ඇති කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල සිද්ධාන්තයක්. කම්මස්සකාරකෝ නත්ති විපාකස්සක වේදකෝ. කර්මය කෙනෙක් කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් නැහැ කියන්නේ මෙන්න මේ මට්ටමට. සාමාන්‍ය ලෞකික සත්‍ය තුල, ලෞකික සම්මාදීතිය තුල, සම්මුති සත්‍ය තුල බුදුහාමර දේශනා කළේ කම්මස්සකෝම් හි කම්මදායාදෝ කම්මයෝනී කම්මබන්දු කම්මපටිසරණෝ ආදී වශයෙන් දේශනා කළා. කර්මයේ ස්වකීය කොට ඇති දෙයක්. කර්මය තමගේ නෑදෑයා, ඥාතිවරයා, උරුමය මේ ආදි වශයෙන් දේශනා කළා. ඒ දේශනා කරන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන සංසාර චක්‍රය තුල කරන විග්‍රහයක්. කම්මසගත සම්මාදිටිය තුල ඉඳලා. නමුත් එපමණකින් පමණක් අපට මේ ධර්මයේ තේරුම් ගන්න බැහැ. තවත් පියවරක් ඉදිරියට ගියාට පස්සේ ඔහුට පේන්නේ මේ කර්මය කරන කෙනෙක්වත්, ඒ කර්මය විඳින කෙනෙක්වත් නෙවෙයි, මේ හේතුඵල සිද්ධාන්තයක ගමන් කිරීමක් කියන එක ඔහුට පේනවා. එතකොට ඔහුට මේ දුකේ හට ගැනීම සහ නිරෝධය තේනකොටම, මේක සුතමේ ඥාණයෙන් අසා දැනගන්නකොටම මේ තැනත්තාට මොකද්ද වෙන්නේ? ඊළඟට ඔහු ඉක්මනටම උත්සාහ කරන්නේ මොකද්ද? ඔහු දකිනවා මේ නිරුද්ධ වෙච්ච දේ බව නොදැනගත්තොත්, මේ හටගත්තු දේ සමුදයන්තෙම හිටියොතින්, ඇහැට දැකපු රූප, කනට අහපු ශබ්ද, මේ ආදී ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් ගත්තු රූප ආදී අරමුණු තවදුරටත් තිබ්බොතින්, අවිද්‍යාසගතව ඒක හටගෙන ඇතිපැත්තේ හිටියොතින්, සමුදයන්තෙ හිටියොතින්, තමන්ට ජරා මරණ ස්පර්ශ කරන්න වෙනවා කියලා සමාද දැනගත්තොත් මොකද කරන්නේ? ඔහු දන්නව නම් ඉක්මනටම මේ මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙන්න ඕන. මේ අවිද්‍යාවෙන් දුර වෙන්නට ඕන කියලා ඔහුට ඊට පස්සේ මාර්ගයක් පැන වෙනවා. අන්නේ මාර්ගය තමයි සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට මෙන්න මේ දැනුම සහිතව පෙරමුණ කරගත්තු මේ යහපත් දැක්ම සම්මා දිට්ඨියේ පෙරමුණේ කරගත්තු සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ මාවත මේ තැනත්තාට පැන වෙනවා. ඔහු ඊට පස්සේ අඛණ්ඩව මේ මාර්ගය තුලම හික්මෙනට උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව? ඔහු දකිනවා මේ මාවතෙන් බැහැරුණොත් තමා දුකට යන්නේ. මේ මොහොතේ තමා නිහඬව හිටියත්, උපේක්ෂාසගතව හිටියත්, බාහිර ලෝකයක් ඇතැයි කියලා ගත්තොතින් ඒ ගන්නේ දුක් ටිකම නේද? ඒ බාහිර ලෝකේ දේවල් ඇතැයි කියලා ගත්තත්, නැතැයි කියලා ගත්තත් මේ දෙකෙන්ම තමා ඉන්නේ. අවිද්‍යාව තුල නේද කියන එක දන්නවා. ඒ දෙකෙන්ම තමා දුකටපත් වෙන බව දන්නවා. එතකොට මෙන්න මෙතෙන්දී වැදගත් සූත්‍රයක් තියෙනවා, කච්චානගත සූත්‍රය. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ලෝකේ අය අන්ත දෙකක් ඉන්නේ. මොකක්ද අන්ත දෙක? අති සංචේව නති සංචේව. එක පිරිසක් ඉන්නවා මේ අස්තන්නාසාදී රූප වලට ගන්න අරමුණු ඇතැයි දිගටම එක විට එක ලෙසම තියෙනවා කියන හැඟීමෙන් ඉන්න අය. ඒ වගේම නති සංචේව සමහර අය කියනවා මේ කිසිම දෙයක් නැහැ කියන අන්තයේ ඉන්නවා. හැබැයි මේ දෙකම ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ. මොකක්ද අවිද්‍යාව? අවිද්‍යාව කියන්නේ මේ ඇසට පේන රූපාදී බාහිර දෙයක් ඇතැයි කියන පදනමෙන් තමයි ඉන්නේ. ඒ ඇති දෙයම තමයි නැහැ කියලා නාස්තික දෘෂ්ටියක් තියන්නේ. එතකොට මේ දෙකම වන්නේ අර අවිද්‍යාවෙන් භවතණ්හාව හටගත්තට පස්සේ, භවය හටගත්තට පස්සේ. භවය කියන්නේ මොකද්ද? මේ තමා වටා ලෝකයක් මේ මොහොතේ ඇතැයි කියලා ගන්න ස්වභාවය. එතකොට කෙනෙක් සාස්වත කියන අන්තේ හිටියත් දිගින් දිගටම නොවෙනස් වන අඛණ්ඩ දෙයක් තියේ කියන ඇත කියන අන්තයේ සාස්වත දෘෂ්ටියේ, සාස්වත කියන අන්තයේහි ඇත කියන අන්තයේ හිටියත් ඔහු ඉන්නේ භවය තුල, ඔහු ඉන්නේ අවිද්‍යාවත් එක්ක. ඒ වගේම බාහිර ලෝකෙ මුකුත් නැහැ කියලා කිව්වත් ඔහු නැහැ කියන්නේ අර අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්තු ලෝකයක් තමයි ඔහු නැහැ කියලා කියන්නේ. ඔහුට මුලින්ම නැත කියන එක පැනවිලා නැහැ. ඔහුට අනුත්පාද නිරෝධයක් පැනවිලා නැහැ. ඔහු උත්පාද නිරෝධයේ ඉන්නේ. ඇයි ඒකට හේතුව? ඔහු කවුරුවත් නැහැ කියලා කිව්වත්, කිසි දෙයක් නැහැ කියලා කිව්වත් ඒ නැහැ කියන පුද්ගලයෙක් අභ්‍යන්තරින් ඉන්නවා කියන පදනමෙ ඔහු ඉන්නේ. අපි යම් කිසි තැනකට යනකොට මේ ශාලාවේ, මේ ගෙදර, මේ ගමේ කවුරුවත් නැහැ කියලා අපි කියනවා. හැබැයි කවුරුවත් නැහැ කියවට එක්කෙනෙක් ඉන්නවා. කවුද? මේ නැහැ කියලා හඳුනා ගන්න පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා. එතන කවුරුවත් නැහැ කියලා කියන්න පුළුවන්ද? කවුරුවත් නැහැ කියන්න බෑ. අන්නේ වගේ තමයි මේ නාස්තික දෘෂ්ටියේ ඉන්න අය, උච්ඡේද දෘෂ්ටියේ ඉන්න අය ඕනර ශූන්‍යතාවාදී නෙවෙයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛසෝ කියලා. අන්නේ ශූන්‍යතාවෙන් දකින අන්තේ නෙවෙයි මොන් ඉන්නේ. ඕන් ඉන්නේ අවිද්‍යාවෙන් ගොඩනගපු ලෝකය නැහැ කියන හැඟීමෙන් ඉන්නේ. මේකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ උත්පාද නිරෝධයට නෙවෙයි. ඇති වෙච්ච දෙයක නිරෝධයක් පනවන නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් ලෝකේ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේකින් ලෝකෙට පහළ වෙන්නේ අනුත්පාද නිරෝධය දේශනා කරන්න. ඒ මොකද්ද? ඒ තමයි බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට යක්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගහදති කියන විදියට බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට හේතු ඝාතක විදියට පංචවන ස්කන්ධේහි අපචයයට නිරෝධයට වැයවීමට යන විදියට අර හේතු තුලම නිරෝධය දකින්න එක මේ බාහිර රූපයක් නිර්මාණය වන්නේ අර නිරුද්ධ වෙච්ච ඇස ආදී ආයතන රූපාදී අරමුණු නිසා නේද කියලා අර මුල් නිරුද්ධ වෙච්ච අතීතයට සිත තියලා විදර්ශනා වැඩිමේ ප්‍රතිඵලයක් ලෙස බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියට බාහිර ලෝකයේ ශුන්‍යතාවක් දකින්නට මනස හුරු කරන ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ ඉන්න උච්ඡේදවාදියට ගිහිපු කිසිවක් නැතේ කියන අය ඉන්න දෘෂ්ටියට වඩා හාත්පසින් වෙනස් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශූන්‍යතාවාදය. ඒ ශූන්‍යතාවාදය පටිසම්පාදයේ මත නිර්මාණය වෙච්ච එක. හේතුඵල ධම පිළිබඳ අවබෝධයෙන් හේතුවම නිරෝධ කරන විදියට අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ ආදී වශයෙන් අවිද්‍යාවම ඉතුරු නැතුවම නිරෝධ වෙනකොට බාහිර රූපයක් නිරුද්ධ වුණා වෙලා තියෙන දෙයක් කියලා දන්නවා. ඒ බාහිර රූපේ නිරුද්ධ වෙච්ච බව දකින මේ මනසත් මේ මොහත හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයේ එකතුවක් කියලා දකිනවා. එලෙස ඔහු දකිනකොට රූපය සම්පූර්ණ නිදහස් වෙච්ච බව දන්නවා. මේ තේරුම් ගන්න සැබවින්ම ස්කන්ධ හතරකින් කියන අපරියාපන්න භූමිය පිළිබඳ ඔහුට අවබෝධයක් එනවා. එතකොට අප මේ සඳහන් කළේ එකහතකින් බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරපු අන්ත දෙක මොකද්ද? බාහිර ලෝකයක් ඇතැයි කියලා හිඳමින් බාහිර ලෝකෙන් සැප විඳිනවා, සැප ලැබෙනවා කියන හැඟීමෙන් යලි යලිත් ඒ බාහිර රූපය ලබා ගන්න ඒක අන්තයක් ලෙස වැඩිම නැත්තම් යෝගයක් හැටියට පුහුණු කිරීම කියන අන්තය බුදුදහමෙන් බැහැර කරනවා. ඒ විතරක් නෙවෙයි, බාහිර ලෝකයේ රූපෙන් සැප දුක් වෙනවා කියන හැඟීමෙන් ඒ දේවල් පිළිබඳව උපරිම ලෙස සංවරයටපත් වෙලා කිසිම බාහිර දෙයක් අත් නොවිඳමින් හරියට දැඩි දුක් දෙන අන්තයත් බුදුදහමෙන් බැහැර කරනවා. මෙන්න මේ දෙකම බැහැර කරමින් මුලින් මේ අන්ත දෙක යෝගයක් හැටියට වඩන එකෙන් බුදුහාමුදුරුවෝ සත්‍ය මුදවා ගන්න උත්සාහ කළා. ඇයි ඒකට හේතුව වහන්සේ මුලින්ම දක්වන්නේ මේ ස්වර්ගගාමී මාර්ගයේ දුගතියට නොවැටෙන සුගතිගාමී වීමේ මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා යෝගයක් හැටියට අන්තගාමීව එක්ස්ට්‍රීම් එකක් විදිහට යන එක මුලින්ම නවත්ත ගන්නට ඕන. ඇයි ඒ අපට තියෙන ආසන්නතම ජීවිත අනතුර තමයි අපාගත වෙන්න තියෙන අනතුර. ඒකෙන් මිදෙන නම් මේ අන්ත දෙක යෝගයක් හැටියට වඩන එක ඉක්මනින්ම නැතර කරන්න ඕන. මම හිතන්නේ ඔබ අප ඉන්න මේ සමාජයේ එහෙම අන්තියටම වඩන අය අඩුයි කියලා අපි බොහෝට හිතන්නේ. ඊළඟට දේශනා කළේ අන්න ඒ අන්තයෙන් මිදලා සුගතිගාමී වෙන්නට වැඩ කරන ගමන් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව දිනු කරගන්න ගමන් ඊළඟට ටිකෙන් ටික ඒ තැනැත්තා ආරි සම්මාදිට්ඨියෙන් චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති කරගෙන හේතුඵල ධම පිළිබඳ අවබෝධය ලැබුණොත් එයා ඔහු බාහිර රූපයක් නිර්මාණය නොවන විදියටම අවබෝධයක් ලබනවා. ඒක සුතමේ ඥාණයෙන් මුලින් ලබාගෙන ඊළඟට චින්තාමේ ඥාණය විදියට යලි යලිත් මේක ඔහු හිතනවා. ඔහු හැම වෙලාවෙම බලනවා මේ පේන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් නේද? මේ ඇහෙන්නේ නිරුද්ධ වෙච්ච හඬක් නේද මා අත්විඳින්නේ? තේරුම් ගන්නෙ. හැබැයි ඔහු කිසි විටකත් විඥානවාදයට යන්නේ නැහැ. ඔහු රූපයක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒකයි කච්චානගත සූත්‍රයේ දේශනා කළේ ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ, උච්ඡේදවාදයට යන්නේ නැහැ. ඉමස්මින් සති දං හෝති කියන මේ අවබෝධයට පත් වෙන කෙනා උච්ඡේදන්තයට යන්නේ නැහැ. ඒ වගේම ඉමස්මින් අසති දං හෝති කියන මේ හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා කියන මේ ස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා සාස්වත අන්තයටත් යන්නේ නැහැ, ඇත කියන අන්තයටත් යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකවිට දුරවන දර්ශනය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන දර්ශනය. පටිසම්පාදයේ ආර්ය න්‍යාය, ඉදප්පච්චතාවය, හේතුඵල ධම. මේකයි ඉමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසති දං හෝති කියලා කියන්නේ. නැත්තං ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරෝධය කියන්නේත් මේක. නැත්තං යං කිච්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා දේශනා කරන්නේත් මේක. එහෙම නැත්තං යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතවාහ, ඒ වගේම තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියලා සඳහන් කළේත් මේ දෙයමයි. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා කියලා කියන්නේත් මේ යථාර්ථයමයි. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ මේ දර්ශනයමයි. දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ මේ අනුශාසනයමයි. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඤ්ඤාණං ආදී වශයෙන් අනුලෝම ප්‍රතිපදාවත්, අවිද්‍යායත්වේ වාසයේ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ කියන ඒ වගේම ප්‍රතිලෝම ක්‍රියාවලියත් මේ දේශනා කළේ මේ හේතුඵල ධර්මමයි. මෙන්න මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න කෙනාට ඉක්මනින්ම පැනවෙන්නේ, නිර්මාණය වෙන්නේ මොකද්ද? එහෙනම් බුදුහාඳුරෝ මේ අසාගත්තු දැනුම යථාර්ථයක් බවට පත් කරන්න දේශනා කරපු මාවත වඩන්න තියෙන පිළිවෙත මොකද්ද කියලා ඔහු ඉක්මනින්ම තේරුම් ගන්නවා. ඔහු සසර පුහුණු කරපු ගුණ ධර්මයට අනුරූපව ඔහු කැමති න්‍යායකින් ඔහුට මේකට බැස ගන්න පුළුවන්. ඔහුට සීල සමාධි ප්‍රඥා විදියට වඩන්න පුළුවන්. සමථ විදර්ශනා විදියට වඩන්න පුළුවන්. ආරස්නංගික මාර්ග විදියට වඩන්න පුළුවන්. සමථ විදර්ශනා විදියට වඩන්න පුළුවන්. නැත්නම් චිත්ත භාවනා, පඤ්ඤා භාවනා විදියට වඩන්න පුළුවන්. සතර සතිපට්ඨාන විදියට වඩන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම විදියට, බල ධර්ම විදියට, සත්බොජ්ජංග විදියට මේ ආදී නොයෙක් ක්‍රම වලින් විවිධ න්‍යාය වලින් ඔහුට මේක වඩන්න පුළුවන්. නමුත් කුමන න්‍යායෙන් වැඩුවත් එක තැනකදී සමාන වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවසානයේදී අපි එන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේ වේ බැලීමටයි අවසානයේදී එන්නේ. එනිසා ඊටම දක්ෂ සුභග gifted කෙනෙක් මුණ ගැහුනොත් බුදුහාමුදුර ඍජුවම ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේ වේ බලන්න කියලා. හැබැයි එහෙම කළාට ඔහු අනිත් කරුණු වලින් බැහැර වෙන්නේ නැහැ. ඔහුට ඉක්මනින්ම සීල ආදී අනිත් ගුණ දහම් පිළිටනවා. ඔහුට ත්‍යාගවන්ත භාවය ඉක්මනින් පිළිටනවා. ඔහු දානෙ නොදොන්නත් ඔහු අභ්‍යන්තරයේ තියෙන මේ තෘෂ්ණාව අත්හරින්න අවංක උත්සාහයකම බැස ගන්නවා. සද්ධාදී තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ගැන අවබෝධය ගැන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ලැබුණු තරමට ඔහු මේ දහමට ඔහු ඍජුවම බැස ගන්නවා. වීරිය හට ගන්නවා. සතිය, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්ම වේගයෙන් ඔහුගේ ජීවිතේ වැඩෙනවා. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. එක පැත්තකින් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නකොට අනිත් පැත්තෙන් පටිසම්පාදේ තේරුම් ගත්තා. ඒ වගේම ස්කන්ධ පංචකේ තේරුම් ගත්තා. ඊළඟට ඔහුට මාර්ගය, ආරසංගික මාර්ගය, සතර සතිපට්ඨාන, ත්‍රිවිධ ශික්ෂාවාදී මාර්ගයක් පැනවෙනවා. මෙන්න මේ හතරම පිනතුණි එකට සමාන්තරව යන්නේ. මොනවද? ඒ තමයි චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය, ස්කන්ධ පංචකය, මාර්ගය. මේ අතරේදී විශේෂයෙන් ඔහු අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වඩනවා. එතකොට මෙන්න මේ අංග ටික ඔක්කොම එකට වැඩෙනකොට ඔහුගේ යටින් අභ්‍යන්තර ජීවිතයේහි සුවිශාල පරිවර්තනයක් වෙනවා. ඒ මොකද්ද පරිවර්තනය? පරිවර්තනය තමයි ඔහු ආරසිංහ මාර්ගය තුල අඛණ්ඩව ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ අවබෝධය යම් කිසි කෙනෙකුට පෙනුනොතින් ඔහු දැක්කොතින් ඔහු ආරසිංහ මාර්ගයේ කරුණු කටපාඩමින් අනුපිළිවෙලින් පාඩම් නොකරගෙන හිටියත් ඔහුට දස සංයෝජන පාඩම් නොතිබ්බත් ඔහු අහලා නොතිබ්බත් ඔහු චිත්තචෛතසික පිළිබඳ ලොකු අවබෝධයක් ඔහුට නොතිබ්බත් ඔහු ඉන්නේ තමන්ගේ කායික වාචික සංවරය සකසා ගනිමින් අඛණ්ඩව ඔහු කරන සියලුම දේවල් ඔහුගේ සංකල්පනා යහපත් මෛත්‍රී සාගත සිතුවිලි වඩමින් කායික වාචික සංවරයෙන් යහපත් උත්සාහයෙන් යහපත් දිවිපැවැත්මෙන් යහපත් සතියෙන් යහපත් සමාධිය දිනු කිරීම සඳහා අඛණ්ඩව මේ ස්රෝතයට නැත්තං නිර්වාණගාමී නිර්වාණය නැමැති සාගරයේ වෙත යන මේ ධර්ම ස්රෝතයට සදහම් ගංගාවට ඔහු බැස ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔහු හැකිතාක් දුරට මෛත්‍රී සාගත වාසය කරනවා. නෙක්ඛම් සංකප්පේ පුහුණු කරනවා. ඔහුගේ වචනේ සුවිශාල වෙනසක් වෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේ ඔහුගේ ජීවිතයෙන් සපුරා වළකිනවා. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාර ඔහුගේ ජීවිතෙන් ගිලිලා යනවා. ඔහුගේ දිවි පැවැත්ම මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවෙන් ජීවිකම් කප්පේති කියපු විදියට ඔහු ඉක්මනින්ම තමගේ වැරදි ජීවනෝපාය මාර්ග තියෙනන් ඉක්මනින් මේව නිවැරදි කරගන්නවා. යහපත් උත්සාහයෙන් නිතර අකුසලිය දුරු කරන්නත් කුසලිය වඩන්නත් අඛණ්ඩ උත්සාහයක යෙදෙනවා. ඔහු කාය වේදනා චිත්ත ධම්ම කියන මිස්තන හතරේ සිහි පිහිටුවා ගනිමින් හිත සමාධිමත් කරමින් හිත සමාධිමත් කරන පමණට ස්කන්ධ ධාතු ආයතන නාම රූප කියන මෙන්න මේ කරුණ විදර්ශනා කරමින් ඉන්නේ. මෙන්න මෙහෙම ඉන්න පමණට ඔහු අර කාමසුකලිකානු යෝගාදී යෝගයන් අනිවාර්ය මොහොතේ දුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ කිසිවක් පැන නොනගෙනසේ බාහිර රූපයක් නිර්මාණය නොවනසේ ඔහු පළමුවෙන්ම සමතය තුළ හිත සමාධිමත් කරගෙන ඔහු පංචකාමයෙන් දුරු වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මෙද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ටික ඉක්මනින්ම ඔහු යටපත් කරගන්නවා. ඔහු මේ ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්නවා. ඔහු බාහිර රූපය වෙනස් වෙද්දී දුක් ටික විඳින කැමති නැහැ. ඔහු කරන පළවෙනි දේ තමයි එක පැත්තකින් සීලෙන් ඉඳගෙන ඔහු තදංග වශයෙන් තියෙන කෙලෙස් ටික යටපත් කරගන්නවා. ඊළඟට විස්කම්බන වශයෙන් නීවරණ ටික දුරු කරනවා. ඊළඟට අවිද්‍යා නීවරණය සමුච්ඡේද වශයෙන්ම කෙලෙස් දුරු කරන මාවත වන අවිද්‍යාව දුරු වෙන මාවත වන විදර්ශනා භාවනාව තුළ නැත්නම් ප්‍රඥා භාවනාව තුළ නැත්නම් අනිත්‍ය සංඥා වාදී දස සංඥා අඛණ්ඩව වඩන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අද අප මේ සඳහන් කළේ මේ අන්ත සූත්‍රයේ දැක්වෙන අන්ත හතර ගැන. මොනවද? එකක් සක්කාය අන්තයක්, අනිත් එක සක්කාය සමුදය අන්තයක්, සක්කාය නිරෝධ අන්තයක්, සක්කාය නිරෝධ ගාමිනී පටිපදා අන්තයක් කියලා දේශනා කළා. මේ අන්ත හතරම බැහැර කරන්න නෙවෙයි දේශනා කළේ, මෙතන අන්ත කියන පදය දේශනා කළේ ඒකාන්තයක් පිළිසින දැනගන්නට ඕන, ඒකාන්තයක් දුරු කරන්නට ඕන, ප්‍රහීණ කරන්නට ඕන, ඒකාන්තයක් සාක්ෂාත් කරන්නට ඕන, අනිකාන්තය වඩන්න ඕන. එතකොට අන්ත කියන වචනේ හැමතැනම බැහැර කරන්නම කියපු දෙයක් නෙවෙයි. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතම්බා කියන තැන ඒ අන්ත දෙක දුරු කරන්න කියලා කිව්වා. ඒ වගේම අතිසංචේව නතිසංචේව කියපු විදිහට සාසත උච්ඡේද දෙක දුරු කරන්න කියලා කිව්වා. ඒකම තමයි කරණි මෙත් සූත්‍රයේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කිව්වේ. දෘෂ්ටිවලට නොපෙමින ඒ අන්ත දෙකට යන්න එපා කියලා කියන්නේ මේකයි. මෙතෙන්ද කියන්නේ කරණි මෙත් සූත්‍රය දක්වන්නේ ඇත සහ නැත කියන සාසත උච්ඡේද කියන අන්ත දෙකෙන් දුරු වෙන කියන එක එතන දේශනා කරන්නේ. ඒ වගේම අන්තවාලෝකෝ අනන්තවාලෝකෝ කියලා අර දස අව්‍යාකෘත ප්‍රශ්න වලින් දේශනා කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන මේ ලෝකයේ කෙලවරක් තියේද නැද්ද කියන අන්නේ අන්ත පිළිබඳව සාකච්ඡා බුදුහාඳුරු බැහැර කළා තියෙනවා. ඇයි ඒ? ලෝකයක් ඇද්ද නැද්ද, සාස්වතද උච්ඡේදද, සත්‍ය මරණින් පස්සේ ඉන්නවද නැද්ද, ඇත සහ නැත, ඇත්තේත් නැත නැත්තේත් නැත, මේ ආදී කරුණු පින්නතුනි සම්පූර්ණම ගොඩනැගෙන්නේ සක්කාය දිටියේ තියෙන කෙනාට. සක්කාය දිටියේ ටිකෙන් ටික අඩුවෙන් අඩුවෙන් එතනත්තාගේ මේ ප්‍රශ්න ගිරිහෙනවා. ඒකටයි කියන්නේ විගත කතංගතී කියලා. අපි මේ ගිය ආත්මයක් තිබුණද, ඉදිරි ආත්මයක් තියෙනවද, දැන් ඉන්නවද, මේ සියලුම දේවල් ගැන ප්‍රශ්න නගන්නේ මේ යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන විග්‍රහය සැබෑ ලෙස අවබෝධ කර නොගැනීම නිසා. අපි මාර්ග වලට පාත් නොවුනත් අපි සැබෑ ලෙස මේ ධර්මයේ නිසි ආකාරය අවබෝධය අපට ලැබුණොත් අපිට මේ පෘථග්ජන භූමිය තුළ ඉඳගෙනමත් අපට මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ස්ථාවර මේකෙන් නිදහස් වෙන්නේ අපි අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ විගත කතාංකති ආදී වශයෙන් දක්වන සියලු සැක සංඛා දුරු වෙන ඒ සක්කාය දිට්ඨිය දුරු වීම නැමැති මාර්ගඥානයේදී මේ සියලු දෘෂ්ටි අපෙන් දුරු වෙන්නේ. ඉතින් මෙන්න මේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊට අමතරව තවත් අන්තයන් පිළිබඳව මජ්ජේ සූත්‍රය දක්වනවා. එතන දක්වනවා ස්පර්ශේ කන්තියක්, ස්පර්ශේ නිරෝධේ තවත් අන්තයක්. එතන දක්වන ස්පර්ශය කියලා එතන කියන්නේ අරිස්කන්ධ පංචකේ හට ගැනීම, දුක්ඛ සත්‍ය ස්වභාවය. ස්පර්ශ සමුදය අන්තය කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියන අන්තය. එතකොට එතන අන්තය කියන අර සාසත උච්චේද කතාවට ගිහිල්ලා නෙවෙයි එතන දේශනා කරන්නේ. එතන අන්ත දේශනා කරන්නේ වෙනත් අදහසකින්. මෙන්න මේ චතුරාර්ය සත්‍යට අදාළ කරුණු තමයි විවිධ න්‍යායවලින් එතන ස්පර්ශ එක්කාන්තයක්, ස්පර්ශ නිරෝධේ තවත් අන්තයක්, නැත්නම් අතීත එක්කාන්තයක්, අනාගතයේ තවත් අන්තයක්, අභ්‍යන්තර ආයතන හය එක්කාන්තයක්, බාහිර ආයතන හය තවත් එකක්, නාම එක්කාන්තයක්, රූප එක්කාන්තයක්, සැපේ කාන්තියක්, දුක තවත් අන්තයක්. මෙන්න මේ වගේ අන්ත දක්වන්නේ ඒකත් අර චතුරාර්ය සත්‍ය අන්ත වලට සම්බන්ධ විවිධ ක්‍රම වලින් දක්වන විග්‍රහයක්. ඒක එතන අර සාස්ත්‍ර උච්ඡේද කියන අන්ත දෙක නෙවෙයි එතන යන්නේ. එතන යන්නේ මෙන්න මේ අන්ත සූත්‍රයේ යම් කිසි විදියක සමගාමීත්වයකින් යන අන්ත විග්‍රහයක් ගන්න. එතනත් එකම දේ නෙවෙයි දිගටම විස්තරවන්නේ, එක එක පරයය වලින් ඒ මාර්ගවල ලැබ වූ උත්තමයන් ලෝකයේ දෙස, ජීවිතයේ දෙස, අන්ත දෙක දැකපු ආකාරයක්. හැබැයි ඒ අන්ත දෙකමත් බැහැර කළා ඒ මැදින් ඉන්න ආකාරයයි එතෙන්දී සඳහන් කළා තියෙන්නේ. එතකොට ඒ මැද කියන තැනක පිහිටලින්දීම නෙවෙයි ඒ මධ්‍යස්ථේවන යථාර්ථයත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්නටයි එතන දේශනා කළේ. ඒ නිසා කිසිම තැනක පිහිටන්න බැස ගන්න තියෙන දෙයක් නෙවෙයි අනිමිත්ත ශුන්‍යතාපහිත විදියට කිසිම තැනක නිමිති වශයෙන් නොගන්නට පරෙන්දි වශයෙන් නොගන්නට දහමක් තමයි අනුත්පාද නිරෝධයට ස්කන්ධ පංචකේ අපකේට යන දහමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අපට දේශනා කළේ. ඉතින් මේ උතුම් දහම අපේ ජීවිතයට සම්බන්ධ කර පමණට, ඒ වගේම මේ ගැටලු වඩා වඩාත් නිරාකරණය කරගන්න පමණට අපි මේ කරුණ සාකච්ඡා කරන වගේම අවසාන වශයෙන් අපි එහි ප්‍රතිඵලය තමයි ආරණ්‍ය මාර්ගයේ උපරිම ලෙස ගමන් කරන්නට ඕන. අනිත් අතින් සතර සතිපට්ඨානය තුළ අපේ සමස්ත ජීවිතෙම සකසා ගන්නට ඕන. තමන්ගේ කය ගැන ඉතාම අවධානයෙන් ඉන්නට ඕන. ඒ කය ආහාරෙන් හටගෙන ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා ඒ සමුදේය දකින්න. වේදනාවල් ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන වේදනාවක් කියලා දකින්න. සිත නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දකින්න. ඒ වගේම සංස්කාර නැත්තම් ධම්ම ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙන බව දකින්න. මේව දකින්න දකින්න නැච කිංචි ලෝකී උපාදීයති. මේ කාය වේදනා චේත ධම්ම කියන හතරක් තියෙනවා. නමුත් ඒව පැවැත්මක් විතරයි. හේතුඵල ධමක ප්‍රතිඵල ඒව හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව හොඳට දකිනවා. එතකොට කිසිම තැනක හිතිත නොපිහිටනසේ සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු වෙලස නැවතත් උ යන්නේ අරිස්කන්ධ පංචකයේ සමුදේය බලන ස්වභාවය දිනු කර ගැනීම තමයි සතර සතිපට්ඨානයේදී අවසාන ඉලක්කය බවට පත් වෙන්නේ. ඉතින් මේ කරුණ අපේ ජීවිතයට උපරිම ලෙස පුහුණු කරගන්නට අප උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට දහම් ගැටලු තියෙනවා නම් දැන් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ, දේශනාවේ හැඳුරුනේ හැඳුරු විස්තර කරලා නව කර්ම අවස්ථාව විඥාන චර්යාව අපේ විපාක අවස්ථාවෙන් පස්සේ අපි අවිද්‍යාව සහගතව තණ්හා උපාදානෙන් ඇස ගිනි ගන්නවා කියලා හිතුවම හැඳුරුනේ එතන තින්නම් සංගති පස්සෝ කියන අවස්ථාවේදී අපි අවිද්‍යා සහගතව ගත්තාම රූපය අපි තණ්හා උපාදානෙන් ගත්තොත් හඳුන අසමුල් කරගෙන එතෙන්දී නව කර්ම සිද්ධ වෙනවද හඳුරන්නේ? දැන් මෙතෙන්දී ඇත්තෙන්ම අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තින්නම් සංගති පස්සෝ කියන අවස්ථා දෙකකදී වෙනවා. එකක් තමයි අර මුලදීම විපාක මට්ටමේ ඇති වෙන විඥාන චරයේ අවස්ථාව. එතකොට ඒක දුකක් සැපකක් කියලා කියන්නේ නැහැ. ඒක නව කර්මයක් නෙවෙයි ඇත්තටම. මේක විපාක මට්ටමේක. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ අඥාන චර්යාව ලෙස අපි අවිද්‍යාවෙන් භවතණ්හාවෙන් ඉන්නවා නම් අපි දැන් ඉදිරිය බලාගෙන ඉනකොට අපි හිතන්නේ ආ මේ හැට තියෙනවා, ඔය හැට රූපේ පේනවා, ඒ දෙය ඉන්නවා කියලා. අපි මේ ගන්න ඇත්තම සම්පූර්ණ මේ අවිද්‍යාවෙන් ගන්න එකක් මේක. එතකොට අන්න ඒ වර්තමානයෙන් ගන්න එක තමයි ඒ අවිද්‍යාව සාගතව හිත බැස ගන්න එක තමයි දුරු කරන්න ඕන. එතකොට ඒක දුරු කරන්න කියලා කිව්වට අපි ඇත්තටම දැන් තෘෂ්ණාව දුරු කරන්න කියලා කිව්වට, ඇසට තියෙන තෘෂ්ණාව දුරු කරන්න කියලා කිව්වට අපි තෘෂ්ණා නොකර ඉන්නවා කියන අපිට ඉන්න බෑ ඇත්තෙම. ඒක කරන්න තියෙන නැවත අපි අරසිංහ මාර්ගයේ මුලටම යනවා. අය සම්මාදිටියට යන්න වෙනවා. නැත්තම් අවිද්‍යාව දුරු වෙන මට්ටමට යන්නට ඕනේ. ඒක බලන්නේ කරන්නේ විදර්ශනාවෙන්. ඔව්, විදර්ශනා භාවනා වැඩින් වශයෙන් අර ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේම ධාතු ආයතන වශයෙන් බලනවා. එතකොට බලන්න මොකද්ද වෙන්නේ? මේ බාහිර ඉදිරියේ පේන එක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන කියන්නේ රූපේ නොපෙනෙනව නෙවෙයි. රූපේ බලනකොටම සමන්ට වේගෙන් පේනවා මේ නිරුද්ධ වෙච්ච රූපය දකින්න කියලා. එතකොට නිකන් අපි සරල උදාහරණයක් ගමු. දැන් අහසේ අපට පේන තාරකාවක් පේනකොට අපි දැක්කොත් දැන් මේක අවුරුදු 100 ගණනකට කලින් විනාශ වෙච්ච තාරකාවක් මේ තියෙන්නේ. දැන් මෙතන මොකක්වත් නැහැ කියලා අපි දන්නවනම් අපිට මේ තාරකාව බලන සතුට වෙන පුළුවන්. තාරකාවේ පින්තූර ගන්න පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන්. තාරකාව ලස්සනයි කියලා කියන්න පුළුවන්. තාරකාව ගැන ගීත ලියන්න පුළුවන්. නමුත් අපිට ලෝභයක් හට ගන්නවද? අපි අවබෝධයෙන් ඉන්නේ. අපි දන්නවා දැන් මේක මෙතන නැහැ කියලා. එතකොට අපිට ඒක කවුරුත් හොරකම් කරයි කියලා දුකක් හට ගන්නවද? බයක් හට ගන්නවද? අපට ඒ සියලුම සැක සංඛා දුරු වෙනවා. දුරු වෙන්නේ අර අතීතයට නුවණ තිබ්බට පස්සේ. අපේ වර්තමානයේ මේ රූපේ නැහැ කියලා හිතුවොත් අපි උපාදේ නිරෝධේ ඉන්නේ. මේ දැන් මේ මොහොතේ නැති රූපයක් අවිද්‍යාවෙන් අරගෙන ඒ ගත්තු රූපය කැඩෙනවා බිඳෙනවා කියලා අපි බලනවා. දැන් සතිපට්ඨාන ආදී සූත්‍රවලදී බාහිර රූපයේ සතර මහා භූත රූප බලන්න, නැත්නම් අපි අවිධර්ම විග්‍රහ වලට අනුව රූප කලාප බලන්න ආදී විස්තරයක් අපි කරනවා. ඒකෙදි කරන්නේ අර හිතේ තියෙන ඕලාරික කෙලස් ටික දුරු කරන්නයි කරන්නේ. ධාතු වශයෙන් බලන්න, ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් බලන්න, ඊළඟට නව සීවතික විදියට වඩන්න, දෙතිස් ගුණ පී විදියට වඩන්න. ඒක මාර්ගය විදියට කියනවා. නමුත් මාර්ග සත්‍යයට යනකොට අපි කරන්නේ අර ඒකේ හට ගැනීමම ආරම්භයටම ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකයි. මුලටම හිත තියලා බාහිර රූපයක් නිර්මාණය නොවන විදියටම හිත තිබීමයි කරන්නේ. එතකොට එතෙන්දෙත් අර ස්පර්ශය හට ගන්න බව Tamanට පේනවා. නැවත රූපයක් බලනකොට තින්නම් සංගති පස්සෝ විදියට අතීත කර්මය පේනවා උට. හැබැයි දකින්නවා මේක හට ගැනීම බලනකොට මේක නිරුද්ධේච අවස්ථාවක ඇති වෙන්නේ කියලා. ඔහු වර්තමානයේ දකින්න දෙයක් විදියට නෙවෙයි දකින්නේ. මේක මුලින් නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීම නෝනින් බලනවා. අතීත අත්දැකීම නෝනින් බලන්න මොකද වෙන්නේ? වර්තමානයේ ඔහු දකිනවා මේ යථාර්ථය අවබෝධ කර නොගත්තොත් අන්න ඒක තමයි දුක. එතකොට තමයි අර ඇස රූපී ආදී මේ අවිද්‍යාවෙන් ගන්න නව කාරණා තමයි දුක වෙන්නේ කියලා. අර අඥාන චර්යාවට නොයන මට්ටමට හිත ඒ අතීත ප්‍රඥාව තුල රඳවා ගන්න උත්සාහ කරනවා. එපමණට ඔහු බාහිර රූපෙන් නිදහස් වෙනවා. මේක අපි අඛණ්ඩවම සිදු කරන්න ඕන. මේක අඛණ්ඩව වැඩීමේ ප්‍රතිඵල ලෙස ක්‍රමයෙන් ලබන ප්‍රතිඵල ගැන තමයි ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රය විස්තර කරන්නේ. ඒකේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව, ඊට පස්සේ ඒක ප්‍රතිපදාව, භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා අවස්ථා තුනකදී මේක විස්තර කරනවා. කොහොමද ටිකෙන් ටික මේකේ ප්‍රතිඵල අත්විඳින්නේ, මේකේ කොහොමද දියුණුව ලබන්නේ කියන අනුපූර්ව ක්‍රමය ඒක ඉතාම පැහැදිලිව විස්තර කරනවා. එතන තව මේ අර අතන එතන විස්තර කෙරුණාම් දුන්නේ අර අස කිදි කියන දැවෙන අවස්ථාව කියලා. එතන හම් දුන්නේ එතන අර සමිද්ධි මාර ප්‍රඥප්ති සූත්‍රේ නුදේශනා කරේ ඒ වගේම අවස්ථාවත් හම් දුන්නේ. ඒ සූත්‍රයන් පොඩ්ඩක් විස්තර කරොත් මට ඒක හරියට සූත්‍ර නම මතක නැහැ. මට අර සමිද්ධි කියන දෙවියන් වහන්සේ ඇවිල්ලා අවවාම මට මතක හිටියාමතුනේ එතනත් දේශනා කරේ අස කන ඒවා දැවෙන දේවල් මේ අත්කින්නම් සංගති පස්සෝ අවස්ථාවෙන් අරගෙන අවිද්‍යා සහගතව ගත්තාම කරවසකස් වල විදිය නේද හමුදුනේ. ඇස ඇත්තෙම ගිනිගෙන තියෙනවා ආදී විස්තරයක් එනවා නම් ඒ කියන්නේ මවිද්‍යාවන්ගත් ඇසම තමයි. ඒ අවිද්‍යාවෙන් නව කර්ම නිර්මාණය කරගන්න අවස්ථාවක් අඥාන චර්ය අවස්ථාව තමයි විස්තර වෙන්නේ. ඒක මුලින් කියන විපාක මට්ටමේ අවස්ථාවේදී විස්තර කරන්නේ ඥානම් පස්සන් යථා භූතං කියලා. ඒක පිරිසිදු දැනගන කියලා එතන විස්තර වෙන්නේ. වෙනත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔබ අසපු කාමසුඛලේ කණියෝගී අත්කින් මත අනියෝගී දෙකට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන සිය අපි කරුණු විස්තර කළා. තවත් ඒවා පැහැදිලි කරගන්න ඕන නම් කරුණු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. සම්පස්මක දෙයක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් ඔය කාමසිකල්ලිකාන ස්වභාවය අත්පිලිමතා නියෝගයේ ස්වභාවය දෙකම නිරන්තරයෙන්ම අපි තුළ ප්‍රත්‍යක්ෂණයක් තුළ ක්‍රියාත්මක වෙනවනේ. මෙතෙන්දී අපි බැලිය යුතු කාරණයක් තියෙනවා. දැන් අපි විස්තර කළා යෝග කියන මට්ටම. යෝගයක් කියලා කියන්නේ ඒක දැඩිවම යෙදෙන එකක්. අඛණ්ඩව ඒක එක්ස්ට්‍රීම් එකක් විදිහටම යන එක. ඒකට සාමාන්‍ය ජනතාව ගත්තොතින් එක්ස්ට්‍රීම් එකක් විදිහටම නෑ අඩු ඇත්තේම. විශේෂයෙන්ම අත්තිල මතන යෝගිය දෙන අය මේ වගේ කාලයක නම් හුඟක් මාඩුයි. ඉන්දියාවේ නම් තාමත් ඉන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයට ඉන්නේ හුඟක් අඩුයි. අත්තිල මතන යෝගියෙත් අන්තිමින් ඉන්නේ අඩුයි ඇත්තෙම. නමුත් කාමසුකල්ලිකානු අත්තිල මතනු කියන අවස්ථා දෙකේ තමයි ලෝකේ සාමාන්‍යයෙන් ඉන්නේ. මේ දෙක තුල බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ අතරුණුත් වැඩිපුර ඉන්නේ කම් සැප විඳින අවස්ථාව, ඒ කියන්නේ තමන්ගේ අසාදී මේ ආයතන වලට රූපාදී අරමුණු ලක් වෙනකොට ඒකෙන් බාහිර ආස්වාදයක් විඳින්න පුළුවන් කියන මට්ටමෙන් තමයි ඉන්නේ. නමුත් එහෙම හිටියා කියලා මෙයා දුගතිගාමි වෙනවා කියන එකක් නැහැ. ඔහු සාමාන්‍ය විදියට කෙනෙක් වශයෙන් හිටියා නම් ඔහු දුගතිගාමි වෙන්නේ නැහැ. ඔහුට දාන ආදී පින්දහම් කරගෙන අමර තාතර සලකලා මෛත්‍රී භාන ආදී කළා. ඔහුට ඕනම් දිව්‍ය ලෝකුණත් යන්න පුළුවන්, ධ්‍යාන වඩල බ්‍රහ්ම ලෝකුණත් යන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම ධ්‍යාන වඩන මට්ටමේදී ඔහු රූපෙන් නිදහස් වෙනවා. සතර මහා භූත රූප වල යැපෙන මට්ටම ඔහුගේ නැහැ. ඔහු කාමච්ඡන්ද නීවරණ දුරු කරන නිසා ඔහු හැබැයි මනස පැත්තේ ඉන්නේ. ඔහුටත් අන්ත දෙක පැනවිලා තියෙනවා. එතකොට මේ අන්ත දෙකේ යෝගය හැටියට මේ දෙන අය සාමාන්‍යයෙන් අඩුයි. එතකොට යෝගය හැටියට දුරු කිරීම තමයි මුලින් බුදුහාම අපේක්ෂා කළේ. අපි සඳහන් කළා ඒක අපාගත වීමට තරම හේතුන කාරණයක් කියන එක. එතකොට දෙවෙනි පියවරේදී බාහිර රූපයක් නිර්මාණය නොවන විදිහටම දැන් බාහිර රූපයක් ඇතයි කියලා අරගෙන කෙනෙකුට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. ලෝභ දේශ දෙක අඩු කරගෙන ඉන්න පුළුවන් කෙනෙකුට. ධ්‍යාන මට්ටමේ උපේක්ෂා මට්ටමට දිනු කරන්නත් පුළුවන්. නමුත් ඒත් ඔහු අවිද්‍යාවෙන් ඉන්න තාම. එතකොට බාහිර ලෝකයේ ඇති ලෝකයකට උපේක්ෂාවට පත්වීමවත් නෙවෙයි බුදුදහමේ අවසන් ඉලක්කය. බුදුදහමේ ඉලක්කය සංඛාර උපේක්ෂා ඥානය මට්ටමටම ගිහිල්ලා මේ සංස්කාරවල සමුදේ වැය දැකීමෙන් ඇතිවන උපේක්ෂාව තමයි ඉහෙරම උපේක්ෂා බවට පත් වෙන බුදුදහම තුළ. ඒකෙත් තවත් ඉදිරි පියවරට ටිකෙන්ට කියනවා සම්පූර්ණම වූ කෙලෙස් දුරු කළා විමුක්තියට පත් වෙන ලබන උපේක්ෂාවක් කියනවා. ඉන්ද්‍රිය භාන සූත්‍රයේ දැක්වෙන්නේ ඒකයි. ඒ මට්ටමට පත් වුණාට පස්සේ ඔබට ඕනම බාහිර පිළිකුල් දෙයක් නොපිළිකුල් හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. නොපිළිකුල් දෙයක් පිළිකුල් හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. නොපිළිකුල් සහ පිළිකුල් දෙකම බැහැර කළා උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් එහෙම ඉන්නත් පුළුවන් හොත. ඒ ඉන්නේ සම්පූර්ණ අවබෝධයෙන් ඉන්නේ සිහියෙන් නුවණින් උපරිම ලෙස වාසය කරන අවස්ථාව. වෙනත් ප්‍රශ්න අහන්න තියනවද? දර්ශන මහත්තයා උඹට අහන්න තියනවද? නෑ හම්බුනත් අපි මේ ධර්ම දේශනාව තුළ මේ සීලම ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ලැබුණා කියන එක තමයි මට දැනෙන්නේ. දැන් අපේ ඉදිරිපත් කරපු මේ විපායින්තු අපේ ජීවිතත් එක්ක කොහොමද මේ අන්ත සේවාපතුරු ක්‍රියාත්මක වෙන්නේ? ඒ මනෝභාවයන් අප තුළ සැනලගෙන්නේ කොහොමද කියන එක තමයි මූලිකම වශයෙන් මේ ප්‍රශ්න වලට පදනම් වුණේ. මට හිතෙනවා මේ ධර්ම දේශනාව තුළ හඳුන් මහත්තේ ඒක ඉස්සම ලස්සට පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අපි මෙතනින් නිමාවටපත් කරනවා. හැම දිනටම බොහොම පිං. ඔබේ කාලය කැප කළා මේ ධර්ම වෙනුවෙන් ජීවිතය මේ වෙලාව යොමු කරලා ජීවිතයට ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න දරපු උත්සාහය. ඉතින් ඔබට තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් වෙනත් ස්වාමින් වහන්සේලා ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා මෙතෙන්දි විසඳ ගන්න බැරි වෙච්ච ප්‍රශ්න තිබුණා නම් ඔබ ඇසුරු කරන ස්වාමින් වහන්සේලාගෙන් අසා දැනගෙන වඩාත්ම ඔබට පැහැදිලි කරගන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උතුම් කුසල ක්‍රියාව සෝදානම් කරපු අපේ දර්ශන මහත්මයාතුළු ඒ හැම දිනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. සිත කරගත් මේ සියලු කුසල ධර්මවල ආනිසංසයෙන් අප නමින් මිය ගිය සියලු ඥාතිහුද මේ පිණින් සුවපත් වෙත්වා. ඒ වගේම පසුගිය කාලයේ පුරාම විවිධ රෝගාබාධ වලින් දෙසණියන්ගෙන් මිය ගිහිල්ලා විශ්වයේ කොතනක හෝ පින් අපේක්ෂාවකින් උපත ලබා සිටිත් නම් ඒ සියලු සත්ත්වෝද මේ පිණ දැක සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් සමදෘෂ්ව දෙවිනුත් මේ පින් අනුමෝදන්ව පිනතුන් හැම දිනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයෙන් සැරසේවා. ඒ වගේම ඔබගේ ඊටාම ළඟම ඥාතීන් අමල තාත්තලේ මස්සනේ ප්‍රවේච පින්වතුන් ඉන්නවා. ඉතින් ඔබ මේ වඩපු කුසලයේ බලයෙන් ඒ ආදරණීය මව්දෙමෝ පියන්ටත් මේ උතුම් පින ආශිර්වාදයක් පිණිස නිදුක් නිරෝගී සම්පත්තිය කිරි ජීවනයේ පිණිස හේතු වේවා. ඒ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයන් සලසා දෙත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, අද අප ධර්ම දේශනාව සඳහා මූලික වශයෙන් තේමා කරගත්තේ සංයුතනිකායේ අන්ත සූත්‍රය, අන්ත හතරක් පිළිබඳව කරුණු සඳහන් වන සූත්‍රය. ඊට පරිවාර සූත්‍ර ලෙස අපි ධම්මචක්ක සූත්‍ර දේශනාව, ඒ වගේම කච්චානගොත්ත සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, ඒ වගේම කුක්කුරවතිය සූත්‍රය, සුතවන්ත සූත්‍රය, මේ ආදී සූත්‍ර වලින් අපි උපකාරවත් බව ලබා ගත්තා. ඉතින් ඔබට තවදුරටත් ඒ පොත්පත් සූත්‍ර ආදී පරිශීලනය කරලා ඔබේ දැනුම දිනු කරගන්නට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පින්කමලන් සංසයෙන් කුසල ධර්මයන්හි අනුභවයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම උපරිම ලෙස තමන්ගේ සීල සමාධි ප්‍රඥා දිනු කරගන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව වටා පිටාව සකස් වේවා. දෙවියන්ගේ මියගේ ඥාතීන්ගේ ආශිර්වාද රැකවරණයත් ඒ සඳහා ඔබට සැලසේවා. මේ සියලු කුසල දහමල බලයෙන් ඊටාම ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමේ ලබන උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වාන් බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වාන් සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.